බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ ති ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ ති සංඝං සරණං ගච්ඡාමි တတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි තතියං ති ධම්මං සරණං ගච්ඡාමි තතියං ති සංඝං සරණං ගච්ඡාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධංස යෝ චේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති සදේවත් වාසනාවන්ත පින්තුනි අද දින මේ අත්තන් කවුරුත් ඒක රාශි වෙලා ඉතාම වැදගත් වාසනාවන්ත පින්කමක් සිදු කරන්ටයි බලාපොරොත්තු වන්නේ. මීට වසර 6කට කලින් මිය ගිය දෙලිනී ශ්‍රී රාම්‍ය අධ්‍යයනයට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා සිදු කෙරෙන ප්‍රාප්ති දානමය පින්කමට කලින් සිදු කෙරෙන ධර්මදේශාමි පින්කමයි මේ සිදු කරන්ට බලාපොරොත්තු වන්නේ. අජන්ත මහත්මා, එම නොනා මහත්මිය ආදරණීය තමන්ගේ දියණියට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අජන්ත මහත්මාගේ දියණිය තමගේ සහෝදරිය සිහිපත් කරගෙන මේ පින්කම කරනවා. අජන්ත මහත්මයාගේ ඥාති මිත්‍රාදීන් හැම දෙනෙක් මේ කරාසි වෙලා මේ පින්කමට සහභාගී වෙනවා. පින්තුණි අපේ නිවෙස්වල පින්කම් කරන අවස්ථාවලදී ඒ පින්කම් වලට එන ඥාතීන් කවදාවත් අපිත් එක්ක අමනාප වෙන්නේ සංග්‍රහ කිරීම අඩු නැහැ කියලා. ඒ නිසා අපි හුඟක් කරදර වෙන්න හොඳ නැහැ. පින්කමකට ආපු අවස්ථාවේදී පින්කමට තමයි අපි මූලිකත්වය දෙන්නට ඕන. මොකද අපේ පින්කම් වලට ඉන්නේ බොහෝ විට බුද්ධිමත් ශ්‍රද්ධාවන්ත අය. මගුල් ගෙදරකට ආවා වගේ සංග්‍රහාඩු නැයි කියලා කවුරුවත් අමනාප වෙන්නේ නැහැ. ඒ නිසා පින්කමට සහභාගී වෙන්න ආපු අය මූලිකත්වයේ දෙන්නට ඕන පින්කමට. ඒක ඉතාම වැදගත් කාරණයක්. මොකද ඒකට හේතුව මේ පින්තුන් වැදගත් කාරණයක් අහලා තියෙනවා ඇති. අනාථපිණ්ඩික සිටුතුමා මුලින්ම බුදුහාඳුර ගැන දැනගත්තු ආකාරය. අනාථපිණ්ඩික සිටුතුමා මුලින්ම බුදුහාඳුර ගැන දැනගත්තේ ඔහු තමගේ යාළුවෙක්ගේ ගෙදරකට ගියා. යාළුවෙක්ගේ ගෙදරකට ගිය වෙලාවේදී ඒ යාළුවා බුදුහාඳුරන්ට දානය සූදානම් කරනවා. බුදුහාඳුර හෙට වෙනි දවසේයි කියලා හුඟක් මහන්සි වෙලා දානය සූදානම් කරනවා. මේ අවස්ථාවේදී මේ සුදත්ත කියන අනාථපිණ්ඩික සිටුතුමා ඒ ගෙදරට ගියාට පස්සේ අර ආගන්තුකෙක් හැටියට ගියත් වෙනද වගේ එච්චර සැලකිල්ලක් ඔහුට දැක්ුවේ නැහැ. වෙනද නම් මොහු ඉතාම ප්‍රසිද්ධ කෙනෙක්, මහා ධනවත් කෙනෙක්. අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ බුදුහාමුදුරන් කාලේ හැටියට නැව හිටන් තිබිච්ච කෙනෙක්. ඉහළම මට්ටමේ ව්‍යාපාරිකයෙක්. එවැනි කෙනෙක් යම් කිසි තැනකට යනකොට ලොකු ගෞරවයක් තියෙනවා, පිළිගැනීමක් තියෙනවා. නමුත් මේ ගෙදරට එදා වෙනද පිළිගන්න කෙනා එදා එච්චර ඔහු ගැන පිළිගැනීමක් නැහැ. දැන් මේ ගෙදරයිගේ මූලිකත්වයේ දීලා තිබුණේ දානය සූදානම් කරන්න. එතකොට සුදත්ත ඇහුවා, සුදත්ත අහනවා මොකටද මේ සූදානම් වෙන්නේ කියලා. එතකොට සඳහන් කරා මේ හෙට බුදුහාඳුර වඩිනවා, සංඝරත්නය වඩිනවා, අපි මේ දානය සූදානම් කරන්න කියලා. එතකොට සුදත්ත වෙනදකත් වඩා පැහැදුන මෙයා ගැන. මොහුට ප්‍රධානත්වයේ නොදුන්නට ඔහු කිසිම්සේත් මමනාපුනේ නැහැ. ඔහු ඒ විතරක් නෙවෙයි, ඔහු මේ රජතුමා මේ තමන්ගේ මිතුරා ගැන පැහැදුනා. ඒ විතරක් නෙවෙයි, ඔහු එවලෙම තීරණය කළා දානෙට වඩින්න කලින් බුදුහාඳුර හම්බෙන්න යන්න ඕන කියලා. ඊට පස්සේ කොහොම හරි එදා රාත්‍රියේ ගෙවාගෙන ගිහලා බුදුහාමර හමුණායි කියලා සඳහන් වෙනවා. ඌ ටෙලි වෙනකන් නිින්ද ගිහිලා නැහැ බුදුහාමර දකින්නකම්. ඒ තරම් ප්‍රසාදයක් අර දානේ දීපු කෙනාට වඩා ගෙදරට ආපු කෙනා පැහැදිලා. එතකොට අපිත් පින්නතුනි, අපි ගෙදරකට ගියපු වෙලාවේදී විශේෂයෙන් දානමය පින්කමකට හෝ ධර්මදේශනාමය පින්කමකට ගියපු වෙලාවේදී අපි කවුරුත් යන්නේ ඒ පින්කමේ කොටස් කරුවන් බවට පත් වෙන්න. අන්නේ අවස්ථාවේදී අපිත් පින්කමේ කොටස් කරුවෙක් වෙන්නට ඕනේ. හැමුණොත් තමයි අපි ඒ ගිහිපු දේ වඩාත්ම සාර්ථක වෙන්නේ. ඒ අතරේ තින් අපි සංග්‍රහයෙන් භුක්ති විඳිනවා, ඒකත් හොඳයි. හැබැයි සංග්‍රහය නෙවෙයි අපේ ප්‍රධානත්වය. අපි පින්කමට සහභාගීව තමයි අපේ ප්‍රධානත්වය කරගන්නට ඕන. ඒක තමයි මම හිතන්නේ මේ පින්නතුන් හැම දෙනෙක්ම ශ්‍රද්ධාවන්ත, බුද්ධිමත්, උගත් පිරිසක්. මේ හැම දෙනාගේ මේ හැඟීම තියෙනවා. එනිසා තමයි මේ බණ අහන්න ආවේ. එනිසා අපි මුලින්ම මේ ඇත්තන් හැම දෙනාටම ආශිර්වාද කරනවා මේ ධර්ම දේශනාව ඇසීමට පැමිණීම ගැන. පින්නතුනි, බණක් අහන්නට ඇවිල්ලා මේ වගේ පින්නතුනි ධර්ම දේශනාව අහන සූදානම් වෙනවායි කියලා කියන්නේ හිතන්න එපා. මේක දවසකින් දෙකකින් පුහුණු කරපු දෙයක් කියලා. මේ පුහුණු කිරීම ඇතැම් විට අපේ සසර කල්ප ගානක් කරපු පුහුණුවක්. මේක දවසක දෙකක පුහුණුවක් නෙවෙයි, අපේ මේ සසර පුරුද්දට මේ අපි යොමු වෙච්ච දෙයක් මේක. ඇතැම් විට අපේ ගෙදරට ලෝකේ ඉන්න රජ කෙනෙක් ආවත්, රටක රජ කෙනෙක් ආවත්, දෙවි කෙනෙක් ආවත් අපේ ඒ කෙනා ළඟදී බිම වාඩි වෙන්නේ අපේ ගෙදරදී නේද? ලෝකේ රටේ රජ කෙනෙක් ආවත් ගෙදරට ඒ රජතුමාට පුටුව දීලා අපි කවදාවත් බිම වාඩි වෙන්නේ නැහැ නේද? නමුත් අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩිහම ධර්ම දේශනාවට ගරු කිරීමක් හැටියට, ස්වාමීන් වහන්සේට කරන ගරු කිරීමක් හැටියට ඒ ස්වාමීන් වහන්සේට ආසනේ දීලා අපි බිම වාඩි වෙලා ඉතාම නිහතමානීව බණ අහනවා. පින්නතුනි, මේක මහා ගුණයක්. මේක සුළුපටු ගුණයක් නෙවෙයි. හිතන්නේප මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්ද කියලා. යම් කිසි කෙනෙකුට අපි ගරු කරනකොට, වඳිනකොට බලන් ඉන්න කෙනෙකුට සමහර විට හිතෙන්නේ වැඳුම් ලබන කෙනායි එතන ප්‍රධානියා කියලා. යම් කිසි කෙනෙකුට වඳිනකොට, යම් කිසි කෙනෙක් බලන් ඉන්නව නම් බලාගෙන ඉන්න කෙනාට හිතේ තැමිට වැඳුම් ලබන කෙනා එතන ප්‍රධානත්වය වෙන්නේ කියලා. නමුත් ඒ දෙස බලාගෙන බුද්ධිමත් කෙනෙක් හිටියොත් එතන වැඩි ගෞරවයට ලක් වෙන්නේ කවුද? ඒ වඳින කෙනා. ධන ගහන කෙනායි වැඩි ගෞරවයට ලක් වෙන්නේ. මේ පින්නතුනේ හිතලා තියෙනවද දන්නේ නැහැ. මේ හැම කාරණාවක්ම අපි සඳහන් කළේ පින්නතුනි බුදුදහම තුළ අපේ ජීවිතවල සුවිශේෂී ගුණාංග ටිකක් වර්ධනය කරගන්නට අපට අවස්ථාව සලසලා දීලා තියෙනවා. අපේ ජීවිතවල සිදුවන සැබෑ ඉරණම මොකද්ද කියලා අපට තේරුම් ගන්නට අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ නිසා අපට සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතවලදී අපට සාමාන්‍යයෙන් හිතෙන්නේ අපි මේ ලෝකයට ආවා, කලක් ජීවත් වුණා, වැඩිහිටියන් බවට පත් වුණා, මිය ගියා කියන කාරණේ විතරයි සාමාන්‍ය කෙනෙකුට පේන්නේ. නමුත් පින්නතුනි ඊට වඩා ලොකු ගැඹුරු දෙයක් අපේ ජීවිතවල වෙනවා. මෙන්න මේ ගැඹුරු දේ තමයි අපට බුදුහාඳුරු ලෝකෙට දේශනා කළේ. එතකොට මෙන්න මේ දේ අහන්න පින්නතුනි අපේ ජීවිත තුල අපි වඩාත්ම ගැඹුරින් බුද්ධිමත්ව ලෝකයේ දෙස බලන්නට අපි හුරු වෙනවා. බුදුදහමෙන් කරන්නේ පින්නතුනි සම්පූර්ණයෙන්ම අපේ බුද්ධිය ඉහළම මට්ටමකට ගන්න එකයි. වෙනත් විදිහකින් කියනවා නම් අපි සැබෑ දක්ෂයන් බවට පත් කිරීම. අපි සැබෑ දක්ෂයන් බවට පත් කිරීම. කරණිමෙත සූත්‍රයේ ලක්ෂණ දක්වන සක්කෝ කියලා. සක්කෝ කියන දක්ෂතාවය කියලා. දැන් මේ පින්නතුනි ඉන්න සමාජයේ දක්ෂය කියලා කියන්නේ කාටද? කාටද සාමාන්‍ය දක්ෂය කියලා කියන්නේ? අධ්‍යාපනික මට්ටමින් GPA එක හුඟක් ඉහළ නම් දක්ෂය කියලා කියනවනේ. අධ්‍යාපනික මට්ටමේදී GPA එක ඉහළ මට්ටමේ තියෙනවා නම් අපි කියනවා දක්ෂය කියලානේ. ආර්ථික මට්ටමින් ක්‍රෙඩිට් වැඩිපුර තියෙනවා නම් බැංකුවක ඉන්නම ශක්තිමත් නම් එයා දක්ෂය කියලා කියනවනේ. ඒක තමයි සාමාන්‍යයෙන් බලන දේ. නමුත් ඊටත් වඩා දැන් වර්තමාන මේ සමාජයේ බටහිර සමාජයේ කෙනෙක් සාර්ථකද කෙනෙක් දක්ෂද කියලා බලන ලක්ෂණ තවත් කීපයක් තියෙනවා. මෙතන කලනොත් මේ පිනතුන අහලදී ධර්ම දේශනාවලදී. බටහිර සමාජයේ පුද්ගලෙක් සමාජයේ ළඟදී එයා කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා බලන කරුණු කිහිපයක් තියෙනවා. දැන් මහත්මයා අපි මේ කතා කරමින් හිටියේ බටහිර සමාජයේ යම් කෙනෙක් දක්ෂයද කියලා බලන කරුණු කීපයක් තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලින් අපට නිතරම සඳහන් කරන්නේ දක්ෂියෙක් වෙන ක්‍රමය. දැන් කරණීයමෙත සූත්‍රයේ මේ පිනතුන් දන්නවා සක්කෝ කියලා ලක්ෂණයක් තියෙනවා. සක්කෝ කියන්නේ දක්ෂ කියන එක. ස්කිල්ෆුල් කියල එක. නැත්නම් ප්‍රොෆිෂියන්සි කියන එක. නැත්නම් ස්මාර්ට් කියන එක, gifted person කියන එක. එතකොට බුදුදහමේ කියන මෙන්න මේ දක්ෂතාවය කතා කරන්න කලින් අපි තේරුම් ගන්නට ඕනේ මේ බටහිර සමාජයේ දක්ෂය කියලා කියන්නේ මොකකටද කියලා. බටහිර සමාජයේ යමෙක් දක්ෂයි කියලා කියන්නේ අධ්‍යාපනික මට්ටමෙන් ගත්තොත් කෙනෙකුගේ GPA එක ඉහළ නම් එයා අධ්‍යාපනයේ ඉහළ මට්ටමේ කෙනෙක් කියලා සලකනවා. එයා දක්ෂය කියලා සලකනවා. ඒ අධ්‍යාපනික මට්ටම උපයෝගී කරගෙන එයා හොඳට මිල මුදල් උපයලා තියෙනවා නම්, එයාගේ ක්‍රෙඩිට්ස් වැඩි නම්, එයාට බැංකු ලෝන් එකක් හොඳට පහසුවෙන් ගන්න පුළුවන් නම්, මෙයා දි කරුණාවෙන් එයා ආර්ථික මට්ටමින් සාර්ථක කෙනෙක් කියලා කියනවා. නමුත් පින්නතුනි වර්තමාන සමාජයේ දැන් එතනින් නැවතිලා නැහැ. ඊට වඩා තව ටිකක් ඉදිරියට ගිහිල්ලා මොකෝ මනෝවිද්‍යාව හැම දිනවල තියෙන්නේ. මනෝවිද්‍යාව දිනු වෙච්ච නිසා දැන් බටහිර සමාජයේ කෙනෙක් සාර්ථකද කියලා බලන තව කරුණු හයක් සඳහන් කරනවා. මොනවද ඒ කරුණු? පළවෙනි කාරණේ තමයි රෙස්පොන්සිබිලිටි කියන එක. කොච්චර තමන් වගකීමක් දරන්න සාර්ථක පුද්ගලද කියන එක. රෙස්පොන්සිබිලිටි කියන එක පළවෙනි සාර්ථකත්වයේ හැටියට සලකනවා. ඒ වගේම රෙස්පෙක්ට් කියන එක අනිත් අයට අපි ගරු කිරීම. අනිත් අයට කෙනෙක් කොච්චර ගරු කරනවද කියන මත එයා සාර්ථක පුද්ගලෙද කියලා බලනවා. ඒ වගේම කාරණයක් තමයි රයිටියනස් කියන එක, ඔනෙස්ටි කියන එක. කොච්චර නම් කෙනෙක් අවංකද කියන එක. අවංක භාවයත් මේ සමාජය තුල බලනවා. දැන් කරුණු කීයක් කිව්වද? දැන් අපි මේ කතා කරන කරුණු මතක තියාගන්නත් ඕන. අපි ඉදිරියේදී අහනවා මේ කරුණු. ඒ නිසා කල්පනාවෙන් සැලකිල්ලෙන් අහන්න ඕන. එහෙම ඇහුවොත් තමයි අපි සලකන්නේ මෙයයි දක්ෂයි කියලා. දැන් මේ පිනොත් හුඟක් කැමතිනේ දක්ෂයි කියලා කියන්නේ. එහෙනම් අපි බලමු දක්ෂද කියලා. එතකොට මේ කියන කරුණු ඊටාම අනුපිළිවෙලින් යන්නේ මේ කරුණු ටික ඔක්කොම. ඒත් එහෙම අරමුණට ගියොතින් කරුණු මගදී හැලෙන්න පුළුවන්. ඒ නිසා අනුපිළිවෙලින්ම මේ කියන කරුණු ටික දිගට මතක තියාගන්න වෙනවා. එහෙම වුණොත් තමයි මේ පින්නතුන්ගේ වටිනාම කාලය මේ ගත කරන්නේ. ඒ වටිනාම කාලය කොච්චරනම් වටිනාකමෙන් ප්‍රයෝජන ගත්තාද කියන එක තීරණය වෙන්නේ මේ කරුණු අනුපිළිවෙලින් මතක තියාගත්තොත්. එතකොට පළවෙනි කාරණේ මොකද්ද? රෙස්පොන්සිබිලිටි කියන එක, වගකීම කියන එක. දෙවෙනි කාරණේ රෙස්පෙක්ට් කියන එක, ගරු කිරීම, අනිත් අයට ගරු කිරීම. ඒ වගේම රයිටිනස් කියන එක, තමන් අවංක භාවය කියන එක. ඒ වගේම කාරණයක් තියෙනවා ඇක්කියානස් කියන එක. කියානස් කියන එක. කියාරි කියාරින් කියන එක. කියාරින් කියන්නේ අනිත් පිළි තමන් එක්ක ඉන්න අනිත් අය පිළිබඳව කොච්චර තමන් සැලකිල්ලක් දක්වනවද කියන කියාරින් කියන එක. ඒ වගේම ෆයානස් කියන එක. ෆයානස් කියලා කියන්නේ සිංහලෙන් කොහොමද කියන්නේ? සමානාත්මතාවය. අනිත් කාටත් සමානව සැලකීම කියන එක. ඒ වගේම ගුඩ් සිටිසන්ෂිප් කියන එක. හොඳ යහපත් රටවැසියෙක්ද කියන එක. රටවැසියෙක් වශයෙන් කොච්චර සමග යුතුයකම් ටික කරනවද කියන එක. දැන් කරුණු කීයක් කියවද? මතකද කියන කියපු කාරණා ටික? මේ බටේර සමාජයේ කොච්චර කෙනෙක් සාර්ථකද කියලා බලන මිනුම් දඬු මේවා. රෙස්පෙක්ට්, රෙස්පොන්සිබිලිටි, රයිටියනස්, ෆෙයානස්, ගුඩ් සිටිසන්ෂිප් ඇන්ඩ් කෙයාරින්. මෙන්න මේ ලක්ෂණ හයෙන් කිසියම් කෙනෙක් සාර්ථක නම් එයාට මේ සමාජය තුළ ඉදිරියට යන්න පුළුවන්. එයා කර්මයේ විශ්වාස නොකරත් ගැටලුවන්නේ. එයා මීට ඉස්සෙල්ලා ආත්ම භාවයක හිටියද මරණයෙන් පස්සේ යනවද නැද්ද කියන එක එයා පිළිගත්තත් නැතුණත් මේ සමාජය තුළ මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා නම් ඒ කෙනා සාර්ථක කෙනෙක් හැටියට සලකනවා. එයා සාර්ථක කෙනෙක් හැටියට සලකන ඒ පුද්ගලයා. මේ සමාජය සලකන ක්‍රමය. මේ පිනතුන් ඉන්න සමාජය හැටියට දැන් මේ වගේ යම් කිසි දෙයක් අඩු වෙනනම් Tamante ඉදිරියට යන්න අමාරුයි. Taman මගදී හැලෙනවා. වෘත්තීය මට්ටමෙන් හෝ සමාජ මට්ටමෙන් ඉහළට යද්දී විශේෂයෙන් අවංක භාවය කියන එක හොඳට බලනවා. මේ සමාජය තුල බලනවා. එතකොට මෙන්න මේ කරුණු ටික අපි තියලා ඒ ටිකත් මතක තියාගෙන ඊළඟට අපි බලන්න වටිනවා. ඊළඟට අපි බැලිය යුතු බුදුහාමුදුරුව අපට සාර්ථක කෙනෙක්ද කියලා බලන ලක්ෂණ මොනවද දේශනා කළේ කියන එක. බුදුහාමුදුර මොනවද සාර්ථක පුද්ගලයෙක්ගේ ලක්ෂණ හැටියට දේශනා කළේ? ඒ සාර්ථක පුද්ගලයාගේ පළවෙනි පියවර තමයි, ආරම්භක පියවර තමයි කරුණු හතරකින් එයා සාර්ථක වෙන්නට ඕන. මොනවද ඒ කරුණු හතර? පළවෙනි කරුණ තමයි අධ්‍යාපනය. අධ්‍යාපනය සාර්ථක වෙන්නට ඕන. දැන් මේ සමාජයේ GPA එක ගැන කියන කලින් වසර 2600කට කලින් බුදුහාමුදුර දේශනා කළා දෙමෝපියන්ට දරුවන්ට දායාද දෙන්න කියලා සිප්පන් සික්ඛාපෙන්ති කියන එක. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න කියලා සිප්පන් සික්ඛාපෙන්ති කියලා සඳහන් කළා. ඒක සිංහල වාද සූත්‍රයේදී දෙමෝපියන්ගේ යුතුයකමක් හැටියට සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි සත්තාරය ධනය ගැන කියද්දී ශ්‍රුත ධනය හැටියට ශ්‍රුතවත් භාවය දැනුගත්කම ධනයක් හැටියට සඳහන් කළා. එක අතකින් සබ්ජෙක්ට්ස් ගැන දැනුමක් තියෙන්න ඕන, විෂය දැනුම, අනිත් පැත්තෙන් භාෂා දැනුම තියෙනට ඕන. මේ දෙකම තිබුණොත් කෙනෙක් මෙලොව වශයෙන් සාර්ථක කෙනෙක් කියලා කියනවා. එතකොට පළවෙනි කාරණේ අධ්‍යාපනය. බුදුදහමෙන් මේ කියන්නේ. ඊළඟ කාරණේ තමයි ආර්ථිකය කියන එක. ආර්ථිකය කියලා කියන්නේ දැහැමි විදියට ධනය උපයලා ධනෙන් ශක්තිමත් වෙනටත් ඕන. දැන් සමහර අය හිතනිනු බුදුදහම හුඟක් ධනෙ උපයන්න එපා කියලා තියෙනවා, ලෝභකම අඩු කරන්නයි කියලා තියෙන කියලා එහෙම කතා කරනවා. ලෝභකම අඩු කළ යුතුයි. නමුත් ධනිය ඉපේම අඩු කරන්න කියලා කොහෙවත් නැහැ. බුදුහාඳුරන් කාලේ හිටිය ධනවත්මය බෞද්ධයෝ, අනාථපිණ්ඩ සිටුතුමා, බිමිසාර රජතුමා, ඒ වගේම චිත්ත ගෘහපතියා, ඒ වගේම කොසොර රජතුමා, මේ වගේ ධනවත්මය බුදුහාඳුරන්ගේ දායකයන් වෙලා හිටිය මහානම් සාක්‍යයා, මේ වගේ ධනවත්මය. එනිසා බුදුදහමේ කිසි විටකත් ධනෙ උපයන්න පිළිබඳව අධහැරීමක් කළ නැහැ. ධනෙ හැකිතාක් ධනෙ උපයන්න, හැබැයි ඒ උපයන ධනෙ එක මිම්මක් තියෙනට ඕන. සේදා වක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා කාරණයක් සඳහන් කරනවා. බාහා බල පරිචිතේහි සේදා වක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා කාරණයක් කියනවා. ධනෙ ඉපයීමේදී ඒ ධනයේ වටිනාකම වැඩි වෙන්නේ කොහොමද? මහන්සි වෙලා උපයපු ප්‍රමාණයට. ධනිය හුඟක් තිබ්බද කියන කාරණය මත නෙවෙයි වටින්නේ. ඒ ධනය මහන්සියෙන් උපයපු තරමටයි ධනිය වටිනාකම තියෙන්නේ. මේ පිනුතු නහලේදී ලෝකප්‍රකට ලිපියක් තියෙනවා, ඒබ්‍රහම් ලින්කන්ගේ ලිපිය. ඒබ්‍රහම් ලින්කන් තමන්ගේ පුතාගේ මුළුගුරුතුමාට ලියපු ලිපියක් තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන් මේ ඇට. ඒබ්‍රහම් ලින්කන් තමන්ගේ පුතාගේ මුල්ගුරුතුමාට කියනවා, ගුරුතුමනි මගේ පුතාට උගන්වන්න නිකන් ලැබෙන ඩොලර් 100ට වඩා මහන්සියෙන් උපයන ඩොලර් 5 වටිනා බව, ඒක වටිනා දෙයක් බව මගේ පුතාට උගන්වන්න කියලා. නිකන් ලැබෙන ඩොලර් 100ට වඩා මහන්සියෙන් උපයන ඩොලර් 5 වටිනා බව මගේ පුතාට උගන්වන්න කියලා ඒබ්‍රහම් ලින්කන් පුතාට ගෙදරදී ගන්නුවේ නැහැ. මොකද දරුවෝ ලොකු වෙනකොට තාත්තා කියන දේට වඩා පිළිගන්නේ කවුරු කියන දේද? ගුරුතුමා කියන දේ පිළිගන්නේ. ඇතැම් විට අම්මා තාත්තා විදුහල්පතිවරු වෙන්න පුළුවන්. නමුත් ළමයි කුඩා වයසේදී තාත්තෝම කිව්වට අපේ ටීචර් මෙහෙමයි කිව්වේ කියලා ගුරුතුමා කියන දේ තමයි පිළිගන්නේ. ඒ නිසා ඒබ්‍රහම් ලින්කන් බුද්ධිමත් කෙනෙක්. ඔහු තමන්ගේ පුතාගේ මුල් ගුරුතුමාට කියනවා, මගේ පුතාට උගන්වන්න නිකන් ලැබෙන ඩොලර් 100ට වඩා මහන්සියෙන් උපයන ඩොලර් 5 වටිනා බව මගේ පුතාට උගන්වන්න කියලා. බුදුදහම තුලින් මේක සඳහන් කරන පින්තුනි, මහන්සි වෙලා ධනෙ උපයන්න කියලා. බුදුදහමේ කියන විතරක් නෙවෙයි පින්තුනි, බුදුදහමේ මේ කියන කාරණා අපේ රටේ හිටිය සමහර දෙහැමි රජවරුත් අනුගමනය කළා. මේ පින්තුන් අහලා ඇති සමහර රජවරු දන් දීපු හැටි. මේ රජවරු අහලා තිමුණා භාණ්ඩාගාරයෙන් අරන් දෙන ධනයට වඩා මහන්සියෙන් උපයලා දෙන ධනය දානි ආනිසංස වැඩි කියලා. ඒ නිසා සමහර රජවරු මොකද කළේ, අප්‍රකට වෙස්යෙන් වෙස් මාරු කරගෙන දුරබැහැර ප්‍රදේශවල ගිහිල්ලා කුලී වැඩ වගේ දේවල් කරලා මහන්සියෙන් ධනෙ උපයලා ඒ මුදල් අරගෙන ඇවිල්ලා දන් දීපු අවස්ථාව ගැන සඳහන් වෙනවා. මොකද එහෙම දෙන දානි ආනිසංස වැඩි. එතකොට මෙන්න මේ විදිහට පින්තුණි, එක පැත්තකින් අධ්‍යාපනයෙන් දියුණු වෙනට ඕන, ඒ වගේම ආර්ථිකයෙන් දියුණු වෙනට ඕන, ඒ වගේම පින්තුණි අනිත් කාරණිය තමයි සෞඛ්‍යයෙන් දියුණු වෙනට ඕන, හොඳ නිරෝගී ජීවිතයක් අපට තියෙනට ඕන. නැත්නම් අර මුල් සම්පත් දෙකෙන්ම ප්‍රයෝජනයක් නැති වෙනවා. ශරීර සෞඛ්‍ය විතරක් නෙවෙයි පින්තුණි බුදුහදහමේ කියන්නේ, මානසික සෞඛ්‍යයත් අපට වැදගත් වෙනවා. මානසික සෞඛ්‍යයත් අපට වැදගත් වෙනවා. ඒ නිසා අපි මේ ශරීර සෞඛ්‍ය ගැන සහ මානසික සුවතාවය ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕන. විශේෂයෙන් මෙවැනි පරිසරයක බටහිර සමාජය තුළ කායික වශයෙන් නිරෝගී හුඟක් ඉන්නවා. නමුත් මානසික හුඟක් ආතතිය තියෙන ප්‍රශ්න තියෙන අය ඉන්න බවයි දැනට සොයාගෙන තියෙන්නේ. ඒ නිසා මේ සඳහා අපට බුදුදහම තුළින් ලොකු පණිවිඩයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පින්නොත්ින අනිත් කාරණිය තමයි, සාර්ථක කෙනෙක් විදියට තමන්ගේ සදාචාරවත් ජීවිතයක් තමන්ට තියෙන්නට ඕන. ජීවත් ඉන්න කාලේ දැහැමි ජීවිතයක්, සිල්වත් ගුණවත් ජීවිතයක් තමන්ගේ තියෙන්නට ඕන. එහෙම වුණොත් තමයි අර මුල කරුණු තුනම සාර්ථක කරුණා වෙන්නේ. එතකොට කොච්චර ධනයෙන් දිනු වුණත්, කොයිතරම් ඉහළ අධ්‍යාපනයක් තිබුණත්, හොඳට නිරෝගීව හිටියත් කෙනෙක් පින්නතුණි සදාචාරයෙන් පිරිහලා නම් එයා මේ සමාජයේ අභියසදියාට ගෞරවයක් ලැබෙන්නේ නැහැ. පින්නතුණි සමාජයේ තමන්ට ලැබෙන වටිනාම දේ තමයි සමාජ ගෞරවය කියන දේ. ඒව මිල කරන්න බෑ. මොකද පින්නතුණි අපි උපයන ධනයට වඩා අපේ ගෞරවයේ කීර්තිය වටිනවා. ඒ වගේම ගෞරවයේ කීර්තිය හානි කරගත්තොත් මිල මුදල් වියදම් කරත් ඒක නැවත ලබන්න බෑ. අපි කියමු අපි ඩොලර් 1000ක් අපට හොරකම් කරන්න පුළුවන්. මහන්සි වුණොත් උපක්‍රම යොදලා ඩොලර් 1000 හොරකම් කරන්න පුළුවන්. හැබැයි පින්නතුණි ඒ 1000 හොරකම් කරාට පස්සේ ඒ 1000 ඒ පිළිබඳව තමන්ගේ ඇතිවෙච්ච මානසික පිරිහීම සහ ඒ වගේම යම් කිසි කෙනෙක් දැනගත්ත නම් ඒ ඇතිවන අප්‍රසාදය නැති කරන්න අර ඩොලර්ස් 1000 වගේ තව 100 ගුණයක් වියදම් කරත් තමන්ට පුළුවන් කමක් නැහැ නැවතී කීර්තිය ලබා ගන්න. ඒ නිසා පිනොතුනි වටිනවා සදාචාරවත් ජීවිතය කියන එක. එතකොට දක්ෂ පුද්ගලයෙක් වශයෙන් මෙන්න මේ කරුණු හතර අපේ ජීවිතවල තියෙනට ඕන. මේ පුතාලටත් තේරෙන්න මම කියන්නම්, මම හුඟක් ඉංග්‍රීසි දන්නේ නැහැ. මම ඉතින් දන්න විදිහට කියන්නම් පුතාලට තේරෙන්න. Buddhism describes as a person who is a skillful person, we should have 4 qualities. You have these 4 qualities, Buddhism says that you are a skillful person. What are those qualities? The first quality is education. If you can go forward with good education about subjects and languages, if you can go forward with knowledge, then Buddhism says you are a skillful person. You are a smart person. You are a gifted person. That is the first quality that you should have as a skillful person. The second quality is, after you finish your education, if you earn money in righteous way, if you have enough money to fulfill your necessities, then Buddhism says that you are a skillful person. Next one is the health. If you have good health, not only physical health, but mental health, if you have good health, it means you are a skillful person. Next one is the fourth one is the morality or virtues. If you have moral life, if you have good discipline verbally and physically, it means you are a skillful person. Not only you should have education or money, but you should have good discipline. As a smart person, you should respect your parents, you have to respect your relatives and elders, teachers, then we say that you are a smart person. What are those four qualities that you have as a smart person? Buddhism says there are four qualities that you should have. The first one is education. Second one is economy or financial situation. And third one is health and also morality or virtuous life, virtue. Then if you have these four qualities, it means you are a smart person, you are a gifted person, you are a bright person. මේ කරුණු හතරෙන් පස්සේ ඊළඟට මේ කරුණු හතරෙන් බුදුදහම නවතින්නේ නැහැ. බුදුදහම තවත් ඉදිරියට යනවා. මොකද ඒකට හේතුව සමහර ඇත්තන් ඉන්නවා මේ කරුණු හතරෙන් සාර්ථක වුණත් එයාට මානසික සුවයක් නැහැ සමහර අයට. ජීවිත අවසාන කාලේ වරේට ලොකු හුදකලා බවක් තියෙනවා. ඇතැම් විට මහා ගෙදරක තනියෙන් පාළුවෙන් ඉන්නවා. දරුවෝට කෑතර ගිහිල්ලා ඇතැම් විට බලකෝක්කයක් විතරයි ඉන්නේ. බොහෝම හුදකලා බවකටපත් වෙනවා. ඒ අය කරපු යහපත් දේවල් මතක් කරන තරම් දෙයක් ඒ අයගේ ජීවිත තුල නැහැ. ඒ නිසා බුදුදහම තවත් පීවරක් ඉදිරියට යනවා සාර්ථක පුද්ගලයෙක් වෙන විදියට. මොනවද ඒ කාරණා ටික? ඒ තමයි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න. දාන, සීල, භාවනා. අපේ මේ කරුණ කරනකොට ලක්ෂණය තමයි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි දන් දෙන්නේ? ඒකෙන් ප්‍රයෝජන වෙන්නේ අනිත් කෙනාට නේද කියලා. නමුත් පින්නොතුනි මේ දේවල් කරන්න කරන්න තමන්ගේ මනසයි පිරිසුදු වෙන්නේ. දන් දීමට සූදානම්ව කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ පින්නතුනි හිත නිතරම පිරිසිදුයි. ඒ කෙනාගේ ළඟ අනිත්‍ය කිරේ කරුණාවක් තියෙනවා. එය අනිත්‍ය ගැන නිතරම යහපත ප්‍රාර්ථනා කරන මේ කෙනාගේ. ඒ නිසා දන් දීම කියන එක පින්නතුනි පටන් ගන්න ඕන තමන්ගේ ගෙදරින්. තමන්ගේ අම්මට තාත්තට දන් දීලා තමයි පළමුවේ මේක පටන් ගන්නට ඕන. පන්සලේ හාමුදුරන්ට දන් දෙන්න යන කලින් ගෙදරදී පුහුණු කරන්න ඕන. ගෙදරින්න සතා සිව්පාව හදනවා නම් ඒ සතුන්ට කෑම ටික මුලින් දෙන්න ඕන. ගෙදර වැඩට තමන්ගේ කෙනෙක් එනවා නම් ඒ කෙනාට නියමිත වෙලාවට ගාස්සුව දෙන්නට ඕනේ. වඩු කරන්න හොඳ නැහැ. ඒ වගේම තමන්ට සලකපු තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් එයාට සලකන්න. පින්නතුනි මේකට හේතුව තමයි කෙනෙක් ලෝකයේ සත්පුරුෂ කෙනෙක්ද කියලා බලන පළවෙනි සාධකය තමයි. ඒ කෙනා කොච්චර තමන්ගේ අම්මට තාත්තට සලකනවද කියන කාරණය. මේක ඉතාම වැදගත් කාරණයක්. ඒ නිසා අම්මට තාත්තට සලකන හැටියෙන් තමයි බලන්නේ යා කොච්චර ගුණවත් කෙනෙක්ද කියලා. ඒ විතරක් නෙවෙයි. බුදුදහම තුළින් පින්නතුනි බලනවා කෙනෙක් කොච්චර මානසික සෝයක් කරා අනාගතයේ යනවද කියලා බලන සාධකයක් මේක. කෙනෙක් කොච්චර සතුටෙන් ජීවත් වෙන්න තමන්ගේ ක්වොලිටීස් ටික හදා ගන්නවද කියලා බලන ප්‍රධානම කාරණයක් තමයි තමන්ගේ අම්මට තාත්තට සලකන හැටි. ඒ සියල්ලටම වඩා පින්නතුනි තවත් වැදගත්ම දෙයක් තියෙනවා. ඒක තමයි තමන්ට දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ තමන්ගේ අම්මා තාත්තා දෙන්න ඒ ඇගේ අම්මට තාත්තට නැත්තම් ආච්චිට සියට සලකන හැටි දරුවෝ හොඳට බලාගෙන ඉන්නේ. දරුවන්ට කොච්චර කිව්වත් මට මෙහෙම සලකන්න කියලා දරුවෝ එහෙම සලකන්නේ නැහැ. දරුවන්ට හුඟක් සලකලා තිබ්බත් ඒ සලකපු විදිහට දරුවෝ සලකන්නේ නැහැ. දරුවෝ එහෙනම් සලකන්නේ කොහොමද? දරුවෝ සලකන්නේ තමන්ගේ අම්මා තාත්තා ආච්චිට සියට සලකපු ආකාරයට. ඒක හොඳට මතක තියාගන්න, අමතක කරනවා නම් කොහරි ලියලා තියාගන්න. එහෙම හාඳුරුගෙන දවසර මනකට කිව්වයි කියලා. ඈ කොහොමද ලියාගන්නේ? මට මාගේ දරුවන් සලකන්නේ මා මාගේ දෙමාපියන්ට සලකපු ආකාරයටයි කියලා. ඇතැම් විට දෙමාපියෝ දැන් නැති වෙන්න පුළුවන්. නැති වුණත් අඩුම ගානේ ඉන්න වැඩිහිටියෙකුට හරි සලකලා දරුවන්ට ඒ පූර්වාදර්ශය දෙන්න. මේක ඉතාම වැදගත් කාරණයක්. එනිසා දන් දීම ටිකෙන් ටික පුරුදු කරන්න පිණිසුනි මේක ඉතාම වැදගත් දෙයක්. මේක සුළුපටු දෙයක් නෙවෙයි දන් දීම කියන කත්හැරීම කියන එක. ප්‍රධානම දේ තමයි පිණිසුනි දාහණය තුලින් Tamanට ලැබෙන ලොකු වාසියක් තමයි ධර්මයක් කරා දැහැමි දෙයක් කරා යන්නට Tamanට මාර්ගය විවර වෙනවා. දන් දීම කියන එක පින්නතුනේ සල්ලි වලියම දෙන්න ඕනේ නැහැ. දැන් මේ පින්නතුනොත් දැන් මේ අවස්ථාවට ආපු එකක් දන් දීලා මේ ඇවිල්ලා තියෙනවා. ඇතැම්බෙට මේ පින්නතුන් වැඩ කරන වෙලාවක්. ඇතැම්බෙට ගෙදර හිටියේ නම් තවත් දයක් උපයන්න පුළුවන් වෙලාවක්. ඇතැම්බෙට තමන්ගේ ගෑස් ටික පැය කරගෙන මේ ඇවිල්ලා ඉන්නේ. මේකත් යම්කිසි කැපකිරීමක්. මේකත් දානයක් තමයි. මේ ආපු දෙයින් ප්‍රයෝජන ගන්න නම් පින්නතුනේ හොඳම දේ මෙතනින් අරගෙන යන්නට ඕන. ඒතකොට එහෙම වුණොත් තමයි මේක වටිනාකම තියෙන්නේ. ඒතකොට පළවෙනි එක තමයි දානේ කියන එක. ඒ දානේ විවිධ ආකාරයෙන් දෙන්න පුළුවන්. ආමිස දාන, අබේ දාන, ධර්ම දාන හැටියට විවිධ ආකාරයෙන් දෙන්න පුළුවන්. දෙවෙනි පියවර තමයි සීලය කියන එක. හොඳ සිල්වත් ජීවිතයක් අපි ගත කරන්න ඕන. අර පළවෙනි පියවරේදී මොරාලිටි ඕ වර්චුව කියලා අපි සාකච්ඡා කළා. යම් කිසි සදාචාරයක් ගැන කතා කළා. නමුත් මෙතෙන්ට එන විට එයා තව ගැඹුරට ගිහිල්ලා මෙතන කියන සීලේදී ආ කර්මඵල විශ්වාස කරන මට්ටමට ඇවිල්ලා. මෙයා සසරක් ගැන විශ්වාස කරනවා. අර පළවෙනි පියවරේ කරුණටේ යම්කිසි කෙනෙකුට සම්බන්ධ කරගන්න පුළුවන්. යම්කිසි කෙනෙකුට පළවෙනි කාර්ණාටික ජීවිතේ නැති කරගන්න පුළුවන් ආගම දහමක් නොහදාන කෙනෙකුට උනත්. දැන් මේ සමාජයේ වගේ හුඟක් අය ඉන්නවා කිසිම ආගමකට සම්බන්ධ නැහැ. නමුත් හුඟක් සිල්වත් සදාචාරවත් ජීවිත ගත කරන්න ඉන්නවා. හොඳ මානව දහම් තියෙනවා. දැන් මේ සමාජයේ කියනවා බුද්දිසම් නැති වුණාට හියුමනිසම් තියෙයි කියලා. බුද්දිසම් නැහැ නමුත් හියුමනිසම් තියෙනවා. මානව දහම් තියෙනවා. ඇතැම් විට අපි බෞද්ධයන් කියලා ඉන්න අපටත් ඉගෙන ගන්න පුළුවන් දේවල් මේ සමාජයේ තියෙනවා. අපි හිතාගෙන ඉන්න ඇතැම් විට අපි ආදර්ශවත් පුද්ගලයෝ කියලා ලෝකෙටම අපි හොඳ ගතිගුණ රාශියක් තියෙනවා. නමුත් වෙනතුනි මේ සමාජිනුත් අපට හුඟා දේවල් ඉගෙන ගන්න පුළුවන් අපේ ජීවිතේ සාර්ථක කරගන්න. එතකොට දන් දෙනෝ වගේම කෙනෙක් සාර්ථක වෙන නම් සිල්වත් ජීවිතයක් ගත කරන්නත් ඕන. ඒ වගේම පින්නොතින අනිත් කාරණේ තමයි භාවනා කියන එක. ටික ටික හරි තමන්ගේ හිත කුසල අරමුණක යෙදෙන්නට ඕන, යොදවන්නට ඕන. භාවනාවක් විදියට. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක අමාරු වැඩක් කියලා. ආරම්භයේදී ටිකක් අමාරුවක් වගේ තේරෙනවා. නමුත් පින්නොතින හුරු වුණාට පස්සේ මේක තමන්ගේ ජීවිතේක අංගයක් බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතයේ කොටස බවටපත් වෙන මේකේ සතුට තමන්ට මෙලව ජීවිතේම ලැබෙනවා. මෙලව ජීවිතේම තමන්ට ලැබෙනවා මේ අනිසංසය. තමන්ටම මේ රිසල්ට් එක පේන ගන්නවා. භාවනා කරන. අඩු ගානේ පින්න තුනේ එක භාවනාවක් හරි මෛත්‍රී භාවනාව දවසට විනාඩි 5ක් හුරු කළ බලන්න. එක මහත්යෙගෙනෙන් දවස් අද අපිට මුණ ගැහුණා. එතුමා කියනවා මේ හාමුදුරනේ මම උදේ වැඩට යන කලින් මම විනාඩි 5ක් මෛත්‍රී භාවනා කළා යන්නේ. ඒ නිසා මම පාරේදී හමු වෙන්නේ නැහැ කෙරේවත් වැඩ ඵලෙදිවත් කාත් එක්කත් මම අමනාප වෙන්නේ නැහැ කියලා. මොකද මම කාටවත් මෛත්‍රී කළා යන්නේ මට දැන් අයිතියක් නැහැ කාටවත් එක්ක අමනාප වෙන්න කියලා. කිසිම කෙනෙක් එක්ක අමනාප වෙන්න දැන් මට අයිතියක් නැහැ. මොකද මම උදේ හැමදේම සුවපත් වේවා කියලා දැන්ම යන්නේ කියලා. ඒ වගේම පින්නොතනි මේ මෛත්‍රී භානාව වඩලා මේකේ ඉහළම ප්‍රතිඵලය මොකද්ද? ඉහළම එක්සැම්පල් එක මොකද්ද? What is the highest example if we have practiced loving kind meditation according to Buddhism? You can remember the Karani Metta Sutta. You balance yourselves. Yeah. You balance your human selves so you can. Yeah, it is also correct. But in Buddhism, especially in the discourse of Karani Metta, it is a very good example. ය මාතා යතාන යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසෝ මාන සම්භාවය පරිමාණං කියලා. අපිට කෙනෙක් දිහා බලනකොටම ක්ෂණිකව හිතන්න පුළුවන් නම් මේ මගේ එකම පුතා කියලා. නැත්නම් මගේ අම්මා කියලා, නැත්නම් මගේ සහෝදරය කියලා ඒ වයසට සමාන මට්ටමින් හිතන්න පුළුවන් නම් බුදුදහමේ ආදර්ශය තමයි එකම අම්මා කෙනේ. අම්මා කෙනෙකුට ඉන්න එකම පුතා ගැන යම්කිසි විදියකින් කෙනෙක් දිහා බලනවා නම් මේක තමයි ඉහෙළම රිසල්ට් එක. පින්නතුනි මේ පිළිම මෙවැනි ආකල්පයක් අපට ආවොතින් දැන් අපි කතා කරන වචන වලින් භාගයක්ම අඩුවේ. ඇයි ඒ? දැන් අපි කොච්චරනම් පුද්ගල විවේචනය කරනවදනි? පුද්ගලෙන් අඩුපාඩුකම්. අපි කතා කරන දේවල් වලින් අනවශ්‍ය වගේම භාගයක් විතර අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් අපේ හිතට ඇතිවන ගැටුම් පුද්ගලයන්ගේ අඩුපාඩුකම් වලදී අපේ හිතේ දෙන ගතිය දැනට වඩා භාගයක්ම අඩු වෙනවා. ඇයි ඒ? අපි නිතරම අනිත් කෙනාගේ වරදකටදී සමාව දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අපි ඒක ඉස්මතු කරන්නේ නැහැ. දැන් අපේ එකම පුතා දුව වරදක් කරනවා නම් අපි ප්‍රසිද්ධ අනිත්‍යකත් එක කියනවද ඒක? අපි දැනගත්තත් දැන නැතු වගේ ඉන්නෝනේ. දරුවටත් ඒක කොහොම හරි වසන් කළා දරුවෝ හොඳයි කියලා කියන තමයි අපි උත්සාහ කරන්නේ. පින්නොතින් මෙන්න මේ වගේ ආකල්පයක් අපට ඇති කරගන්න පුළුවන් නම් මේකයි ඉතාම ඉහළ මට්ටම. මේකෙන් ප්‍රතිඵලය පින්නොතින් අනිත්‍යයට නෙවෙයි. බුදුදහමේ ඉතාම වැදගත් ලක්ෂණයක් තියෙනවා. දහමේ ලක්ෂණයක් සන්දිට්ඨිකෝ අකාලිකෝ කියලා. සන්දිට්ඨික කියන්නේ මේ ජීවිතේම විපාක ආනිසංස ලබන්න පුළුවන්, ප්‍රතිඵල බලන්න පුළුවන්. ඒ වගේම අකාලික කියලා කියන්නේ කල් නොයවා හුඟක් කල යන කලින්ම ප්‍රතිඵල ලබන්න පුළුවන්. මේක පුහුණු කරන්න කරන්න පිනතුනේ අපේ හිතේ ඇතිවන මානසික පීඩා හුඟක් අඩු වෙනවා. මෙන්න මේ තුනින් දක්ෂණං අපේ මේ තුන අපේ ජීවිතේට වැඩිපුර කරන්න සෝදානන් නම් අපේ ජීවිතේ එක්කාතු කරගෙන තියෙනවා නම් මෙන්න මේ තුලිනුත් කියනවා බුදුදහමේ දක්ෂ පුද්ගලෙක් කියලා. You should have not only those four qualities but you should have another three qualities as a skillful person. The first thing is practicing generosity. If you are ready to give something to your friend or your parents or your relative as you can, then it means you are ready to offer something. It means you practice generosity. The second one is the morality or virtue. It means the good discipline. First also we describe morality, but here when you come this level we discuss as general as morality, you believe that karmic law. What is the karmic law? Karmic law means if you do something with wicked mind, it means you will have the negative results, bad results. What is the reason? Because of polluted mind. On the other hand, if you practice something with pure mind, purified mind, if you practice something physically, mentally and verbally, it means your mind is very pure and calm, quiet. Then you will have the good results because of purify mind. Then in this level, if you have good discipline, believe in the karmic law, it means you have a good discipline. Next one is the meditation. If you can practice meditation, for example, if you can practice, may all living beings be well, happy and peaceful, again and again you can practice, then your mind is rich in merits. It means your mind is very pure and calm. It causes to succeed your education too. You know there are some monks in the temples, very young age monks. They are in the temples. Because they meditate, they learn a lot of things. In very young age, they learn a lot of things. At some times in Sri Lanka, you know, there are some monks who are in the age of 15. They complete their first degree. There are some monks. Because always they do a lot of meritorious deeds. As generosity, morality, especially they practice meditation. If you can practice loving-kind meditation, breathing meditation, it means you are skillful to focus your mind particular object. Then you have mindfulness. If you have mindfulness, if you have good awareness, then it is very easy to study. If you have real mindfulness, you can understand some subject or lesson as soon as you read or listening. That is a good benefit for your life. Therefore, try to practice these qualities in your life. What are those three meritorious deeds? Dana, Sila, Bhavana. Dana means practice in generosity. Sila means morality or good discipline. and also bhavana. Bhavana means meditation. Yeah, it is not difficult. At least 1 or 2 minutes, if you can practice for a day, then you can do it gradually. You can cultivate it gradually. You know, when there were some monks in the Buddha's period, they became the enlightenment at the age of 7. Can you believe? There are some monks in the Buddha's period who were at the age of 7. They have become the enlightenment. They can practice, they can cultivate their mind in the maximum level even though they were at the age of 7. Age is not a problem. There is a special thing in age, spiritual age. You have some ages, physical age and spiritual age. Physical age means, according to your birth certificate, your age. Maybe you are 6 or 7. But as spirituality, you may have very high level spiritual age. Buddhism always describes that spiritual age. You should try to cultivate, develop, increase your spiritual age. It means you have those qualities. What are the qualities? If you practice generosity and morality and meditation, if you can practice these qualities again and again, you can increase your spiritual age in the maximum level. It causes to succeed your education too. That is very important. Therefore, try to practice Buddha's message. It is not difficult, even though you are very young age children. You can practice it. You can get the results. The results are visible. It is a good chance to practice. As Buddhists, we are so lucky. We were born as Buddhists at the result of our previous activities, the meritorious activities. Therefore, if we can understand Buddha's message, we are the luckiest person in the world. Therefore, try to learn Buddhism and practice in your day-to-day life. දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරන්න පිණුතුනි අපේ ස්පිරිචුවලිටි එක ඉහළ යනවා. මේක හිතන්නේ අප මරණයෙන් පස්සේ සුගතිගාමීවීමට හේතු වෙන දෙයක් කියලා. මරණයෙන් පස්සේ ජීවිතේ විශ්වාස නොකරත් කමන්නේ. විශ්වාස කරන මට්ටමක් එනවා පස්සේදී. අනිත් අය ගැහුවත් බැන්නත් විශ්වාස කරන මට්ටමක් එනවා ඊට පස්සේ අවබෝධය වුණාට පස්සේ. නමුත් ආරම්භයේදී සැකයක් තිබුණට කමන්නේ. නමුත් අපි කැමති මෙලව ජීවිතයේ සාර්ථක කරගන්න. මෙලව ජීවිතයේ සාර්ථක වීමේදී පින්නතුනි මෙන්න මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතා ජීවිතයට සම්බන්ධ කරගෙන තමන්ගේ මේ ඕරා එක අපි හැම කෙනෙක්ගේම ශරීරේ වඩා තියෙන ඕරා එක රශ්මියක් තියෙනවා මේ රශ්මිය පින්නතුනි අපි දැන් කියන විදිහට සාමාන්‍ය ශරීරයේ බාහිරින් ලස්සන කරාට විතරක් ලස්සන වෙන්නේ නැහැ මේක අපේ හිත ලස්සන වෙන්න හිතේ තියෙන ගුණය හිතේ තියෙන ශක්තිය ආධ්‍යාත්මික වටම දිනු වෙන්න ශරීරේ දුර්වල වුණත් මේ ශක්තියෙන් අපි බබලෙනවා මේ බබලීම පින්නතුනි හිතන්න එපා මේ බාහිර කෙනකින් ලැබෙන ප්‍රයෝජනයකට විතරයි කියලා මේ ශක්තිය නිසා පින්නතුනි අපට අතීත කර්ම හැටියට යම් යම් විදියට එන්න කර්ම ශක්තියෙන් තියෙනවා නම් අකුසල කර්ම ශක්තියෙන් ඒව හුඟා දුර්වල වෙනවා ඒ විතරක් නෙවෙයි මෙලොව වශයෙන් අපට අපි කරන යම් යම් අකුසල දහම් තියෙනවා නම් ඒව යටපත් වෙනවා මේ කුසලයේ බලවත්කම නිසා. අනිද්දේ තමයි පින්නතුනි අපි කරන හුඟා කටයුතු සාර්ථක වෙනවා. තමන් කරපු අතීත කුසලය මේ කුසලයත් එක්ක සම්බන්ධ වෙලා තමන්ට ආනිසංස දීම හුඟා කිහිල යනවා. ඇත්තෙම පින්නතුනි දැන් ඔබ හැම දිනෙකම මේ කුසලයේ ආනිසංස විඳින අවස්ථාවක් මේක. දැන් මේ වගේ පරිසරයකට ආවේ හිතන්නේ අප නිකන් කියලා. දැන් බලන්න අපන මදුරුවකින්වත් නැහෙනේ හානියන්නේ. කපුටකින්වත් නැහෙනේ හානියක්නේ. කෑ ගහිලක්වත් නැහෙනේ. දැන් ලංකාවේ භාවනා කරන ආරණ්‍යවල ඉන්න සමහර හාමුදුරු ඉන්නවා මුළු කුටියම දැලකින් වහගෙන ඉන්නේ. කූඩුවක ඉන්න වගේ ඉන්නේ. ඇයි ඒ? මදුරුව නිසා. ඇතැම් මෙතන තායිලන්තයේ බුරිමාගේ රටවල මේ පිනුතුන් දැකලා ඇති. ඒ හාමුදුරු වෙනක අනිවාර්යෙන්ම අර net එකක් තියෙනවා. කැලේ හිටියත් net එක දාගෙන තමයි ඉන්නේ. නමුත් පින්තුනේ මෙහෙදී අපි ඒ වාසි හුඟක් ලබාගෙන තියෙන්නේ. ඒ නිසා මේව පින්තුනේ නිකන් ලැබෙච්ච දේවල් නෙවෙයි, තමන්ගේ උත්සාහයට විතරක් ලැබෙච්ච දේවල් නෙවෙයි. මේ උත්සාහය පිටපස්සේ ලොකු අතීත කර්ම ශක්තියකින් තමයි මෙතන තල්ලු කරගෙන ආවේ. ඒ නිසා මේ කර්ම ශක්තිය පින්තුනේ දිනපතාම මේක වේගෙන් ගෙවෙනවා. මේක හිතන්නේ හැමදාම මේක වගේ තියේ කියලා. මේක වේගෙන් ගෙවිගෙන යනවා. කොයි මොහොතේ මේක ගෙවිලා අතීත කර්ම ශක්තිය අකුසල කර්ම ශක්තිය ඉස්මතු වෙද කියලා කියන්න බෑ. ඒ නිසා එහෙම වෙන්න කලින් අපල ඇවිල්ලා අපල කට ළඟට මෙනකම් බලන් ඉන්න එපා. දැම්ම පින්දහම් කළා කුසලයේ ශක්තිමත් කරගන්න. දිනපතාම හොඳ ධර්ම දේශන අහන්න, gedara budun wadinna, budu handuranta mal tika pahan tika pattu karanna. විනාඩි 5ක් 10ක් හරි භාවනා කරමින් මේ කුසලයේ ශක්තිමත් කරගන්න. මේ කුසලයේ ශක්තිමත් කරගන්න පිනතුණි ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙනීම සාර්ථක වෙනවා. අධ්‍යාපන අංශයේ ඉන්න කෙනෙක් නම් ඒ පැත්තෙන් දිනු වෙනවා. රැකිරක්ෂා පැත්තේ ඉන්න කෙනෙක් නම් ඒව ඉදිරියට දිනනවා. Tamanට හොඳ යහළු මිත්‍රාදීන් මුණ ගැහෙනවා. මේ කරන හොඳ දේවල් වල ආනිසංස විදියට. නමුත් පින්නතුනි මේ දයවල් ඉහළට යන්න මිනිස්යන්ගෙන් විතරක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. අපිත් එක්ක එකට ඉඳලා මිය ගිහිපු අපේ ඥාතීන්, අතීත ඥාතීන් සමහර දිව්‍ය ලෝකවල ඉන්නවා. ඒ ඥාතීන් මේව බලාගෙන ඉන්නවා. අපි හොඳ දේවල් කරනකොට මේ අපේ අතීත ඥාතීන් කුසල කරලා සුගතිගාමි වෙච්ච අතීත ඥාතීන් අපට උදව් කරනවා. අපි ආරක්ෂා කරනවා. අපට අනතුරක් වෙන්න තියෙන අවස්ථාවලදී අපිව බේර ගන්නවා. පින්තුණියකට හුඟා කතා ප්‍රවති බුදුදහම තුළ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ඇතැම් මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙනවා. මධ්‍යම නිකායේ තියෙනවා ආකංගෙය කියලා සූත්‍රයක්. යම්කිසි කෙනෙක් සිල්වත් භාවයට පත් වෙනවා නම් එයාට කැමති වෙන්න පුළුවන් ආකංගෙය කියන්නේ කැමති වෙනවා කියන එක ඥාතීන්ගේ ආශිර්වාදයක් යට ලැබෙනවා කියලා මියගිය ඥාතීන්ගේ. අපි හොඳට සිල්වත් ගුණවත් ජීවිත ගත කරනකොට අපේ අතීත ඥාතීන් මිය ගිහිපු ඥාතීන් මේව බලාගෙන ඉඳලා අපිට ආශිර්වාද කරනවා. මේකත් පින්තුනේ ලොකු වාසියක් අපට. මේ විදියට පින්තුනේ අපට ගන්න පුළුවන් වාසි ටික දහම තුල ඉඳගෙන හැම පැත්තෙම ගන්න ජීවිතය සාර්ථක කරගන්න. හැබැයි ඒ ගන්න පින්තුනේ හිතන්න එපා දරුවෝ ටිකක් හදාගෙන හුඟා කාල ජීවත් වෙන විතරයි කියලා. ඊට වඩා දෙයක් අපේ ජීවිතවල තියෙන්නට ඕන. අන්න ඒ පියවර තමයි ඊළඟ පියවරේදී තවත් පියවරක් බුදුදහම ඉහළට යනවා. දැන් පළමුවෙන්ම සාකච්ඡා කළා අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය කියන එක. මේක බෞද්ධයන් නෝනක් පිළිපදින්න පුළුවන් මේ ටික. බුද්ධිමත් නම් සසර පුරුදු කරපු හොඳ මනසක් තියෙන කෙනෙකුට හොඳ කල්යාණ මිත්‍රයන් දෙමාපිය ලැබුණොත් මේ සමාජය තුල ඉඳගෙන ඕනම කෙනෙකුට මේ ලක්ෂණ පුරුදු පුහුණු කළ සාර්ථක කෙනෙක් වෙන්න පුළුවන්. බුදුදහම තුළ මේකට වඩා ඉහළට පියවරක් යනවා. දැන් මේ පින්තුන් දක්ෂයෝ නම් මේ අය දක්ෂ පුද්ගල ස්මාර්ට්, gifted, brilliant නැත්නම් bright persons ලා කියලා කියන්න අහන දකින්න කැමති නම් බුදුදහම විසින් මේ සමාජයේ කෙනෙක් දක්ෂයෙක් වට අපේ ඇචර පිළිගන්නේ නැහැ. මොකද ඒ දක්ෂය කියන සමහර අය මානසික දුකෙන් ඉන්නේ. ප්‍රශ්න මැද්දේ ඉන්නේ. දැන් බලන්න දැන් මයිකල් ජැක්සන් සාර්ථක පුද්ගලෙක් කියලා ලක්ෂ සංඛ්‍යාත ජනතාව ඉදිරියේ සම්භාවනට ලක් වුණා. නමුත් යාගේ ආධ්‍යාත්ම ජීවිතයේ ගුණ සාර්ථකුනේ නැහැ. ඒ නිසා බුදුදහමේ දක්ෂතාවයට පත් වීම තරම් සරල දෙයක් නෙවෙයි. හැබැයි තරම් අමාරු දෙයක්වත් නෙවෙයි. හුඟක් සලිවිදම් කරන්න ඕනත් නැහැ. තමන්ට හරියට බුද්ධිය තියෙනවා නම්, හරියට තමන් දහම අහලා තියෙනවා නම්, තමන්ට මහා ලොකු අධ්‍යාපනයක් නැති වුණත්, ඉහළ ධනයක් නැති වුණත්, අතිශය සාර්ථක පුද්ගලයෙක් විදියට මේ සමාජය තුල තමන්ට වැඳ වෙන්න පුළුවන්. බුදුදහමෙන් ඒ සඳහා සියලුම උපදෙස් ටික දීලා තියෙනවා. අපේ ජීවිතවල සාර්ථකත්වය අඩුවක් නම්, අපේ ජීවිතයේ සතුට ලැබීමේ අඩුවක් නම් තියන්නේ ඒක පින්නතින අපේම වරද කියලා හිතාගන්න. බුදුදහම තුල සතුටෙන් ඉහළම සතුටෙන් ජීවත් වෙන ක්‍රමය ගැන පැහැදිලි ගමන් මාවතක් දේශනා කළා තියෙනවා. එතකොට මුලින් කරුණු හතරකින් සාර්ථක වෙන්නට ඕන. ඊට පස්සේ දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් ජීවිතය තුල කරගන්න. තමන්ගේ මනසට වැඩිපුර වාරගානයක් මේ වගේ කාරණා එන විදියට කරන්න. දැන් මේ පිනතුන් අහලා ඇති සුප්පාවාසා කියලා සූත්‍රයක් තියෙන උදාන පාළියේ. සුප්පාවාසා කියලා කියන්නේ මේ සීවලි හාමුදුරන්ගේ අම්මා. සීවලි හාමුදුරන්ගේ අම්මා. සීවලි හාමුදුරේ ඉපදුනාට පස්සේ මේ අම්මා දින 7ක් දන් දුන්නා. බුදුහාමුදුරන්ගේ කාලේ සුවිසිය සමස්තා තියෙනවා. බොහෝ අවස්ථාවලදී ශ්‍රද්ධාවන්ත අය දින 7ක් එක දිගට දන් දීලා තියෙනවා. අහලා තියෙනවද මේ පිනතුන්? එක දිගටම දින 7ක් දන් දෙනවා. ඇයි එහෙම දෙන්නේ? එහෙම දුන්නා පිනතුනි මතකේ මේක හුඟක් ස්ථාවර වෙනවා. දවසක් දාන දෙනවාගේ නෙවෙයි. දවස් 7ක් කියන්නේ පිනතුනි එක දිගට දවස් 7ක් දාන දීපු අවස්ථාව ගැන සඳහන් වෙනවා. මේ සීවලි කුමාරයාත් ඉපදුනාට පස්සේ ඒ වගේ අම්මා තාත්තා දෙන්න දවස් 7ක් එක දිගට දන් දීලා තියෙනවා. මෙහෙම කරන්නේ පිනතුනි මේ තුලින් අපේ ඇතිවන මානසික දියුණුව හිතන්නේ සරල දෙයක් කියලා. මේ කුසලයේ පින්නතුනි තමන්ට ජීවිතේ වැඩිපුර වාර ගාණක් මතකේ තියෙනවා මේක. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ පින්නතුනි අපේ හිතන විදිය. අපේ තියෙන බඩමුට්ටුවත්, අපේ ඉන්න දරුවන්වත්, අපේ තියෙන යාන වාහනවත් නෙවෙයි. අපි නිදා ගන්නකොට වාහනේ එක තැනක, දරුවෝ එක තැනක නේද? අපේ උපාධි සාධක ටික බිත්තිය එල්ලලානේ. හේම වෙන තැන්වල අපට එවලට මනසට එන සිතුවිලි ටික විතරයි පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා බුදුදහම තුලින් නිතරම කියන්නේ මෙන්න මේ මනසට කුසලය තමන් කරපු යහපත වැඩිපුර මතක් වෙන විදිහේ දේවල් ටිකක් තමන්ගේ ජීවිත තුර කරලා තියන්න. විශේෂයෙන් අම්මා තාත්තා ඉන්න කාලේ උපරිම වශයෙන් තමන්ගේ දෑතින්ම සලකන්න. තමන්ගේ දෑතින්ම සලකන්න කැමති දැන් ඈත වෙන්න තින්නේ. ලංකාවට ගිහිපු වෙලාවක ලංකාවේ අම්මලා තාත්තා ඉන්නවනම් තමන්ගේ අතින් අම්මලා තාත්තට උයලා දෙන්න. පින්නොතනි අපේ අම්මා තාත්තා දෙන අපි වෙනුවෙන් කොච්චර මහන්සි නැද්දනේ? දෙපයින් කොච්චර ඇවිදින්නේ නැද්ද? අත් දෙකෙන් කොච්චර රෙදි සෝදන්නේ නැද්ද? ඇස් දෙකෙන් කොච්චර අපි දිහා බලන්නේ නැද්ද? ඊය ගැන හිතනකොට පින්නොතනි අපට ලොකු සංවේගයක් හටගන්නේ. ඒ අම්මා තාත්තා වයසට ගිය අපි වෙනුවෙන් අපිට කිරි දෙද්දී අපි පෝෂණය කරද්දී තමයි ඒ අය ටිකෙන් ටික දුර්වල වුණේ. ඉතින් ඒ අය වෙනුවෙන් කරන පින පින්නතුනි යුතුයකම හිතන්න එපා සාමාන්‍ය යුතුයකමක් විතරයි කියලා. ඒක බුදුදහමේ සලකන මහා කුසලයක් කියලා. බුදුවරයන් වහන්සේලා ලෝකයේ පහළ නොවෙච්ච කාලවල මිනිස්සු ලෝකයේ සුගතිගාමී වෙන්න කරන්න කුසල කර්මය මොකද්ද? අහලා තියෙනවද? බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ නොවෙච්ච කාලවල කියනවා අබුද්ධෝත්පාද කාලය කියලා. ඒ අබුද්ධෝත්පාද කාලවල මිනිස්සු සුගතිගාමි වෙන කරන ප්‍රධානම පින්කම තමයි තමන්ගේ අම්මට තාත්තට සැලකීම. අම්මට තාත්තට සැලකලා සුගතිගාමි වෙන්න පුළුවන්. හරියට අවංකව මෛත්‍රී සහගතව කරනවා නම්. ඒ නිසා දෙමාපියෝ ඉන්නේ නැත්නම් ඒ අවස්ථාව මගේ හැරගන්න එපා. කුඩා දරුවෝ වුණත් ඒ කුඩා කාලේ ඉඳන්ම දෙමාපියන්ට සැලකන්න හුරු වෙන්න. දෙමාපියන්ට හුඟක් කරදර කරන්න එපා. ගෙදරදී වුණත් දෙමව්පියන්ට උදව් කරන්න. ඒකත් පින්කම තමන්ගේ වැඩ කටයුතු සාර්ථක වෙනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ දාන සීල භාවනා පින්කම් කරන අතරේ ඒ වගේම මෛත්‍රී භාවනාව නිතර වඩන අතරේ මෛත්‍රී සිතවිල්ල නිතරම පින්නතුනි මේත් එක හිතේ ඉන්න පුළුවන් නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ කටයුතු වලට බාධාවක් නේද මේක කියලා. නමුත් පින්නතුනි කිසිසේත්ම අපි කරන්නේ දිනදා කටයුතු වලට බාධාවක්වත් අතපසු වීමක්වත් වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? අපි මේ දිනදා කටයුතු කරන්නේ මේ හැමදේම කරන්නේ මුළු ලෝකෙම දේවල් හිත හිත. අනිත් අය බැනපු, ගහපු, කරපු දේවල් ඔක්කොම මතක් කර කර තමයි මේ හැමදේම කරන්නේ නේ. දැන් දරුවන් යුතුයකම් කරනවා කියලා මම මේ යුතුයකම් කරනවා කිය කිය හැම වෙලාවෙම කිය කියද අපි ඉන්නේ. නෑනේ නේ, කොච්චර තත්පර ගාන ඇතැම් විට හිතෙන්නේ නේ. වැඩ ටික කරන, වැඩ ටික කරන ගමන් අනිත් ලෝකෙ යනම හිතනවා නේ. ලංකාවේ තියෙන ප්‍රවෘත්ති ටිකයි, ලංකාවේ තියෙන ඒවා ටික ඔක්කොමත් හිතේ තමයි මේ කරන්නේ නේ. නමුත් පින්නතුනි අපි හරියට අපට අවශ්‍ය වෙන්නේ පින්නතුනි කාරණා දෙකයි ජීවිතේ. බුදුදහම හැටියට. ඒ තමයි සතිය සහ සම්පජඤ්ඤය කියන කාරණා දෙක විතරයි. සතිය කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක. සම්පජඤ්ඤය කියලා කියන්නේ ඉන්ටෙලිජන්ස් එක, විස්ඩම් එක. ඉන්සයිඩ් මෙඩිටේෂන් එක මෙච්චරයි පින්නතුනි අපේ ජීවිතය අවශ්‍ය වෙන්නේ. වැඩිපුර තමන්ට සිහියෙන් ඉන්න පුළුවන් නම් තමන්ගේ අවයානස් එක මයින්ඩ්ෆුල්නස් එක ඇති කරගන්න පුළුවන් නම් ජීවිතේ තමන් සාර්ථක කෙනෙක්, තමන් දක්ෂ කෙනෙක්. යම් කිසි අවස්ථාවක මයින්ඩ්ෆුල්නස් එක නැති වුණා කියන්නේ තමන්ගේ හිතට ලෝභය, ද්වේෂය, මොහය එනවා. තමන් දුකෙන් ඉන්නේ. තමන්ගේ හිතේ පීඩනය වැඩි. ඒ වගේම ප්‍රඥාවෙන් අනිත් පැත්තෙන් හේතුඵල ධම නුවණින් දකින අනිත්‍යතාවය බලනවා. මේ දෙක පිනොතනේ බුදුදහමේ කියන්නේ ලස්සන උපමා දෙකක් මේකට කියනවා. සතිය හරියට ගොයන් කපනකොට ගොයන් ටික එකාතකින් අල්ලගත්තා වගේ කියලා. සම්පජඤ්ඤය කියන එක ප්‍රඥාව අනිත් පැත්තින් දැකගත්තෙන් ගොයන් ටික කපනවා වගේ කියලා. සතිය සහ සම්පජඤ්ඤය කියන දෙක. සතියෙන් කරන්නේ නිතරම හැම වෙලාවෙම සිහි කල්පනාවෙන් ඉන්න තමන්ගේ ශරීරයට මොකද්ද වෙන්නේ? තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ? හිතේ කොයි අරමුණද තියෙන්නේ? තමන්ට ලැබෙන්නේ දැන් මොන වේදනාවද? කායික මානසික වේදනාවලදී සුඛ දුක්ඛ ආදී මොන වේදනාවෙන් තමන්ට ඇති වෙන්නේ? ඒ වගේම තමන්ගේ හිතට පහළ වෙන මොන සිතුවිලිද කියලා නිතර සැලකිල්ලෙන් ඉන්න. ඕක තමයි සතර සතිපට්ඨාන කියලා කියන්නේ. මෙන්න මේ සතිය, සතිමත් භාවය, මයින්ඩ්ෆුල්නස් එක තමන්ගේ ජීවිතයේ තත්පර ගානෙන් ගාන හරි වැඩි කරගත්තනම් තමන් දක්ෂ කෙනෙක්. තමන් සාර්ථක කෙනෙක්. විතරක් නෙවෙයි තමන් ලෝකයේ වැඩි වැඩියෙන් සතුටෙන් ඉඳීම කරා ඉදිරියට යන කෙනෙක්. අන්න ඒ සතුට ලබද්දී පින්නතුනි අපේ ජීවිතයේ සැබෑ සතුට තියෙන්නේ කවද්ද? දැන් අපි කුඩා කාලේ හිටියා, කුඩාම කාලේ සෙල්ලම් කර කර හිටියා. සෙල්ලම් කර කර ඉන්නකොට අම්මලා කිව්වම සෙල්ලම් කර කර හිටියට හරියන්නේ නැහැ, ඉස්කෝලේ යන්න ඕන සැපලවන්න කියලා ලොකු බෑග් එකකුත් කරේ දැම්මලා අපි ඉස්කෝලේ යවුවනේ. ඉස්කෝලේට බාර දුන්න පහේ ශිෂ්‍යත්වෙ ලිව්වා. ශිෂ්‍යත්වෙ ලිව්වට පස්සේ හිතුවා සාමාන්‍ය පෙළ කියලා. ඊට පස්සේ උසස් පෙළ කියලා හිතුවා. ඔහොම දිග ගමනක් මේ ආයෙ ඇවිල්ලා ඇමරිකාවටත් ආව කුමාරිනේ. සතුට හොයාගෙන අපි මේ ආපු ගමනක් මේ තියෙන්නේ. අපි නිතරම හිතන්නේ සතුට තියෙන අනාගතය කියලා නේ. මේ වැඩ ටික සම්පූර්ණ කරපු දවසට සතුට තියෙන කියලා අපි හිතන් ඉන්නේ නේ. දරුවෝ ලොකු මහත් වෙලා දරුවෝ ඉගෙන කියාගෙන නිදහස් වෙච්ච දවසේ සතුට තියෙන කියලා අපි හිතාගෙන ඉන්නේ නේ. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා කලක් ගියාට පස්සේ පින්නතුනි දන්නේම නෑ වයසට යනවා. වයසට ගිහිල්ලා බලනකොට හිතෙනවා මේ අනාගතේ නෙවෙයි සතුට තියෙන ආපස්සේ මේ ගත කරපු කාලේ කියලා. ඊට පස්සේ අර පින්තූර පොට්ටි කොන්න ගන්නවා එළියට. අරගෙන කියනවා බලන්න මේ මම පොඩි කාලේ ඉස්කෝලේ කාලේ මෙන්න බලන්න මම කැම්පස් සිටියේ කාලේ මෙන්න මම විවාහ වෙච්ච කාලේ මේ මගුල් කොටක කියලා. නැහැ ඉතින් ඇඟිල්ලම තියලා පෙන්නන්නත් වෙනවා. නෑ රූපයත් වෙනස් වෙලා නේ උගාගෙන කඩියට. මේ ඉන්න මම කිය කිය පෙන්නනවා ඊට පස්සේ. පින්නතින අපි කාලෙකදී හිතුවා සතුට තියෙන අනාගතය කියලා. කලක් අවුරුදු 50 60 60 පැන්න ගමන් හිතෙනවා අතීත අනාගතේ නෙවෙයි ගත වෙච්ච අතීතය කියලා. අපි මෙහෙම නේද හිතන්නේ ජීවිතය ඇත්තටම? පින්නතුනි ඇත්තටම අපට සතුට තියෙන්නේ අතීතයේද අනාගතයේද? ඔව් වර්තමානයේ. අපට පින්නතුනි ඇත්තටම තියෙන්නේ මේ ගත වෙන මේ මොහොත විතරයි. අතීතයේ සිදුවෙන ටික ඔක්කොම ගෙවිලා ඉවරයි. දැන් අපි ඒව මතක් කරනවා කියන්නේ ඒ සිටුේෂන් එකකට අපි ගියයි කියලා කියන්නේ අපේ මනසයි අපි සිහි කරන්නේ. අපට ඇත්තටම තියෙන්නේ මේ ගතවන වර්තමාන මොහොතේ විතරයි. ඒ නිසා වර්තමාන මොහොතේ කෙනෙක් සතුටෙන් ඉන්න කැමති නම් කුඩා කාලේ ඉගෙන ගන්න කාලේ නම් ඉගෙන ගන්න කාලේ සතුට වෙන්නට ඕන. විශ්වවිද්‍යාලේ ඉන්න කාල නම් ඒ කාලේ සතුට වෙන්න ඕන. තමන්ගේ යුතුකම් ටික කරලා හොඳට ඉගෙන කියාගෙන යහළුවොත් එක්ක සමගියෙන් ඉඳලා විවාහ වෙච්ච කාලේ නම් ඒ කාලේ ඒ වගේම වර්තමානයේ නම් ඉන්නේ ඒ මොහොතේ සතුට වෙන්නට ඕන. දරුවෝ කුඩා කාලේ නම් දරුවන්ගේ දරුසුරතල් බලලා කුඩා කාලේ සතුට වෙන්න. දරුවෝ ඉක්මනට ලොකු කරන්න මහන්සි වෙන්න එපා. සමහරට හරි ඉක්මන්නේ ඉපදෙච්ච මොහොතේ පටන්ම මේ ඉස්කෝලේ බලන කොහට දාන්නේ නේද? ඒව හුඟක් හිතන්න එපා. ඒවට වැඩ කටයුතු ටික කරන්න. නමුත් ඒ දරුවන්ගේ දරුසුරතල් ටික බලලා කුඩා කාලේ සතුට වෙන්න. දරුවෝ ඉක්මනටම ලොකු වෙනවා. මේ දරුසුරතල් බලන් තියෙන කාලය හරියට ටික කාලය තියෙන. ඒ නිසා දරුවෝ කුඩා කාලේ හුවා ඉක්මන් වෙන්නේ බා දරුවෝ ඉක්මනට ලොකු කරන්න. හැමින් ලොකු වෙන තරමට හොඳයි. අපිට වර්තමානයේ දරුවෝ ටිකත් එක වර්තමානයේ මොහොතේ සතුට වෙන්න. නැත්තම් දරුවන්ගේ නිදහස් වෙලා සතුට වෙන්නේ කියන කාලය වෙනකොට දරුවෝ ළඟවත් නැහැ. දරුවෝ ඈත විවාහ වෙලා ගිහිල්ලා තමන් ගෙදර තනි වෙච්ච කාලෙට තමයි එහෙනම් සතුට වෙන්න වෙන්නේ. එනිසා දරුවෝ කුඩා කාලේ දරුසුරතල් බල සතුට වෙන්න, දරුවෝ වැඩි වෙනකොට ඒ වැඩි වෙන දිහත් බල සතුට වෙන්න, දරුවොත් එක්ක පින්කම් කරමින් සතුට වෙන ජීවිතේ. මෙහෙම හුරු වෙනකොට පින්නතුනි අපිට පේනවා අපේ ජීවිතේ වටා පිටාවේ දේවල් ටික. මොනවද වටා පිටාවේ දේවල් ටික? අපේ ගෙදර ලස්සන අපට පේන ගන්නවා. අපි අපේ ගෙදර ලස්සන බල්ල තියනවද? අපි ලස්සන ගයක් මහන්සි වෙලා ගයක් හදාගෙන තියෙනවා. ඒකේතර ලස්සනයි කියලා අපි වාර කීයක් හිතලා තියෙනවද? අවුරුදු 50කටක් මහන්සි වෙලා උපරිම ශක්තිය යොදලා තමන් හදපු ගෙදර තමන්ට තියෙන ඉඩමේ ලස්සන බැලුවද? අපි බොහෝ දිනක් බලලා නැහනේ. ඒ දේවල් ටික බලලා තමන්ගේ ඇස් දෙකෙන් බලලා සතුටු වෙන්න වර්තමානයේ. මහාමග යනකොට පාරවල් වල ලස්සනට මල් වගා කරලා තියෙනවා. ගස් ලස්සනට කපලා රෝස මල් වගා කරලා තියෙන යන පාරවල් දෙපැත්තේ. ඒ වගා කරලා තියෙන පිටුතුනේ කාටද? කවුරු වෙනුවෙන්ද? පාර යන අපි වෙනුවෙන්. ඒ මල් අපි දිහා බලලා hina වෙන සූදානමින් ඉන්නවා. අපි අහක බලාගෙන යනවා මනාප වෙලා වගේ. ඒ මල් දිහා ලස්සන බලන්න, ඒ මල් වල සුවඳ විඳිමින් යන්න පාර යනකොට. පින්නතුනි මේ වගේ ලස්සනක් ලෝකේ සමහර රටවල් වල නැහැ. මේ හැම දෙයක්ම අපේ පිනට සහ අපේ උත්සාහයේ ප්‍රතිඵල විදියට අපේ ජීවිත සතුටු කරන්න අපට ලැබෙච්ච දේවල් ජීවිතේ. බලන්න ප්‍රී වේගය යද්දී වුණා සමහර පාලම් වල ලස්සන පින්තූරත් ඇඳලා තියෙනවනේ. මල් හදලා තියෙනවනේ. මේ හැම දෙයක්ම කරන්නේ පින්නතුනි අපේ සතුට වෙනුවෙන්. හැබැයි අපේ හිතේ අපිරිසිදු සිතුවිලිත් එක්ක නම් අපි ඉන්නේ අපට මේ ලස්සන පේන්නේ නැහැ ජීවිතේ. මේ ලස්සන අපි දැකලා නැහැ සමහරට. මේ ලස්සන දකින්න තරම් විවේකයක් මානසික විවේකයක් අපේ ළඟ නැහැ. අපේ විෂන් එක අපේ දර්ශනය නිවැරදි නැති නිසා, අපි සතුට ලබන ක්‍රමය දන්නේ නැති නිසා. වාහනයකට නැග්ග ගමන් අපි බලන්නේ ගමනාන්තයේ ගමන ඉවර වෙන්නේ කීයද කියලා බලන්න තමයි ඉන්නේ. ඇතැම් විට පෑ භාගයක් යන ගමනක් නම් පෑ භාගෙම ගිහිල්ලා ගමනාන්තය ගැන හිතේ තියෙන්නේ. ගමනාන්තය ගිහිල්ලා ඉවර වුණාට පස්සේ ආයි එන්න මතක් කර කර ඉන්නේ. එතකොට අපට සතුට විඳින අවස්ථාවක් නැහැ. වාහනේ නැගිට පස්සේ පින්නොතනේ වාහනේ ඩ්‍රයිව් කරද්දි වටා පිටාව යන ගමන් අනතුරක් නොවන විදිහට වටා පිටාවෙත් බලලා සතුට වෙන්න. ඉස්සරහ යන කෙනාට චාන්ස් එකක් දෙන්න පුළුවන් නම් ලේන් එකට දාන්න අවස්ථාවක් දෙන්න යාට. වටා පිටාවේ ලස්සන මල් ටිකක් තියෙනවා නම් පොඩ්ඩක් හැරිලා ඒව ටිකක් බලන්න. අපට පින්නොතනේ ජීවිතයේ සතුට කියන්නේ මෙන්න මේකයි. අපේ දරුවන්ගෙන් සතුට වෙනා වගේම අපට සතුට ලබන ක්‍රම රාශියක් අපේ වටා පිටාවේ ජීවිතයේ තියෙනවා. අපට අවශ්‍ය වෙන්නේ නිවැරදි දැක්මක්. බුදුදහමට මේක විරුද්ධ නැහැ පිනතුනේ මේ සතුට වීම. බුදුදහමෙන් දේශනා කරනවා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ලෝකේ ලස්සන දේවල් අකුසලයන් නෙවෙයි කියලා. සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. සංකල්ප රාගය පුද්ගලයාගේ හිතේ ඇතිවන අපිරිසුදු භාවයයි අකුසලය අදක්ෂතාවය කියලා කියන්නේ. ලස්සන දෙයක් දිහා බලලා ලස්සනට සතුට වෙන එක. ඒක ග්‍රහණය කරගන්න ගියොතින්, ඒක මගේ කරගන්න ගියොතින් තමයි දුක හටගන්නේ. ඒ නිසා ලස්සන දේ දැකලා ලස්සන විදියට ආස්වාදයේ බලන්න, දකින්න. එතකොට අපට මෙන්න මේ වර්තමානයට හිත හුරු වීමත් එක්ක පින්නතුනි අපට ටිකෙන් ටික ජීවිතයේ වඩාත්ම අර්ථයක් කරා යන මාර්ගයක් අපේ ජීවිතවල එලිපෙහෙලි වෙනවා. අපි යන වාහනය තමයි ලෝකේ වටිනාම වාහනය කියන්නේ වෙන්නේ. ඇතැම් විට ලංකාවේ වාහනයක් සාමාන්‍ය මට්ටමේ වාහනයක් වත් ඇතැම් විට ඉහළම රැකියාවකට ගිහපු කෙනෙකුටවත් වාහනයක් ගන්න අඩුම ගන්න අවුරුදු 5ක් 6ක් වැඩ කරන්න ඕන. වෛද්‍යවරයෙක් වුණත් වෛද්‍යවරයෙක් වෙච්ච ගමන් ඇතැම් විට වාහනයක් ලැබෙන්නේ නැහැ. සමහර අය මුල් කාලේ බස් එක යන්නේ. වෛද්‍යවරයෙක් වුණා. දැන් මෙහි ඇතැමිට ඇවිල්ලා සාමාන්‍ය සුළු රැකියාවක් කරන කෙනෙකුට වුණත් වාහනයක් ගන්න පුළුවන් නේ. ඒත් අපි කොච්චරනම් ඉදිරියට ගිහිලාද තියෙන්නේ ඇත්තෙම? සමහර අය ගියක් හදලා ගේ දේවල් ටික ඉවරනකොට ඇතැම්ට විශ්‍රාමයක් ගිහිල්ලා කාලයක් ගිහිල්ලා. අපිට පින්නතුනි අපේ ජීවිතේ ලැබපු සම්පත් ටිකක් තියෙනවා. ඒ සම්පත් ටික ගැන හිතන්න. අඩුම ගානේ පින්නතුනි රැට ඉඳා ගන්නකොට ඇමරිකාව ඉන්නේ කියලා හිතන්න. සමහර ලංකාවේ ප්‍රවෘත්ති ටික ටික බල බල ඉන්නකොට ඇමරිකාව ඉන්නද කියලා තමතක වෙනවා. අර හිතේ ඇති වෙන කුසල් ටික ඇති කරගෙන හිත නරක කරගෙන ඉන්න මොනක් නරක කරගෙන. ඇමරිකාවේ ඉන්න බව සිහිපත් කරන අඩුම ගානේ. මොකද බොහෝ දෙනෙකුට මේ අවස්ථාවට ළඟා වෙන්න බැරි වෙච්ච හැටෝක ඉන්නේ. ඇමරිකාවට එන බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. තැමිට ආවට පස්සේ හිතන දුක් විඳිනවා කියලා එක වෙනම කතාවක්. ඒක අපේ තියෙන දැක්මේ තියෙන වරදක් හින්දා. නමුත් පින්නතුනි අපේ විෂන් එක ක්ලියර් කරගන්න පුළුවන් නම් අපේ ජීවිතේ සතුට පැත්තට මේ යොමු කරගන්න පුළුවන්. එතකොට පින්නතුනි බුදු දහමෙන් කියන්නේ මෙන්න මේ දක්ෂතා ටික ජීවිතය ඇති කරගන්න. දක්ෂතා ටික වැඩි වෙන්න තමන්ගේ ජීවිතයේ කුමක්ද වෙන්නේ? තමන්ගේ සැබෑ ලෙසම දක්ෂතා ටික බුදු දහමේ කියන විදියට දක්ෂතා ටික අපි ඇති කරගත්ත නම් අපේ ජීවිතයේ සතුට වැඩි වෙන්නට ඕන. ධනෙ වැඩි වුණාට සාර්ථකයේ දක්ෂය කියලා කියන්නේ නැහැ බුදු දහමේ. හුඟක් අධ්‍යාපන සහතික තිබුණා කියලා සාර්ථකයේ කියලා කියන්නේ නැහැ බුදු දහමේ. බුදු දහමේ කෙනෙක් සාර්ථකද කියලා කියන්නේ තමන් කොච්චරනම් හිත සතුටෙන් මානසික සුවතාවයෙන් මානසික පීඩා අඩුව ඉන්නවද කියන කාරණාව මතයි. ඒක තමන්ගේ ළඟ බලන්න පුළුවන් රිෆ්ලෙක්ෂන් එකක් තියෙනවා. කැඩපතක් තියෙනවා. මොකද්ද බුදුදහමේ කැඩවත? What is the Dhamma reflection in Buddhism? අපි සාර්ථකව ඉදිරියට ගියාද කියලා බලන්න අපට කිසි විටකත් බාහිර පුද්ගලයන්ගෙන් චරිත සාධක අවශ්‍ය නැහැ. බුදුදහම තුලින් සියලුම උපකරණ ටික දේවල් ටික අපට සපයලා තියෙනවා. අපේ අතට කණ්ණාඩියක් දීලා තියෙනවා. අපි සැබෑ ලෙසම සාර්ථකව ඉදිරියට ගියාද කියලා බලන්න. පින්නොතනි මේ ධම්ම රිෆ්ලෙක්ෂන් එක තමයි මතක තියාගන්න. කොච්චරනම් තමන්ගේ ළඟ මෛත්‍රියේ බව වැඩිද? කොච්චරනම් තමන් නිතර අනිත්‍යය කෙරේ මිතුරු භාවයෙන් මෛත්‍රී සහගතව ඉන්නවද කියලා බලන එකයි පළවෙනි ධම්ම රිෆ්ලෙක්ෂන් එක. තමන්ගේ ළඟ අමනාපකම් වැඩි නම් තමන් ආපස්සට ගිහිල්ලා තියෙනවා. පළවෙනි කාරණේ තමයි කොච්චර මෛත්‍රී සහගතද කියන දැන් කර්ණිමෙත සූත්‍රය කියන්නේ මේක. උපරිම රිසල්ට් එකක් දීලා තියෙනවා. දරුවෙක් ගැන බලන ආකාරයෙන් බලන්න හුරු වෙන කියලා කෙනෙක් දිහා දැකලා ප්‍රශ්නයක් උනාට පස්සේ නෙමෙයි කෙනෙක් දිහා බලනකොටම මේ මගේ එකම දුව පුතා කෙනා ආකාරයෙන් බලන්න පුළුවන් හැඟීමක් ඇති කරගන්න. ඒකට තමන් අදක්ෂ නම් තමන් දක්ෂයෙක් වෙන්න. ඒක දවසකින් දෙකකින් බෑ ප්‍රැක්ටිස් කරන්න වෙනවා. ප්‍රැක්ටිස් කරා කියන තමන්ට කාලයපතේයමක් වෙන්න තමන්ගේම ජීවිතේ සාර්ථක කරගන්න තමන් කරන දෙයක් මේ. දෙවනි ධම්ම රිෆ්ලෙක්ෂන් එක තමයි අවංක භාවය කියන එක. දැන් කරණීයමෙත සූත්‍රයේ සක්කෝ කියන එක කියලා දෙවෙනියට ඊළඟට කියන්නේ උජෝච සෝජෝච කියලා. ඍජු වෙන්න වඩාත්ම ඍජු වෙන්න කියලා කියන්නේ. ඍජු භාවය එක්තරා මිම්මක් තමයි ඇත්ත කතා කිරීම. නමුත් ඇත්ත කතා කිරීම විතරක් නෙවෙයි අපේ කොච්චරනම් අපට අවංකද කියන එක. අවංකද කියලා තමන් බලන්නේ කොහොමද? අපි ඇත්තටම අවංගද කියලා තමන්ටම තමන් ගැන කොහොමද බලාගන්න පුළුවන්? යම් කිසි දෙයක් තමන් කරනකොට තමන් තමන්ම හිතලා බලන්න ඇත්තටම මම මේ දේ කරන්නේ මොකටද කියලා. දානයක් දුන්න හෝ වේවා, දෙමාපියන් සැලකුවා හෝ වේවා, හාමුදුරු කෙනෙකුට සැලකුවා හෝ වේවා, ඥාතිවරයෙකුට සැලකුවා හෝ වේවා, ඇත්තටම මම මේක කරන්නේ මොකටද? මේක කරන්නේ මා තව විදියක් බලාපොරොත්තු වෙන්නද, කීර්තියක් අපේක්ෂාවෙන්ද, මිනිසු බණින හින්දද, ඇත්තටම උපකාර කරන්නද කියලා තමන්ටම කරන විදියෙන් තමන්ටම බලා ගන්න පුළුවන් තමන් අවංගද කියන. අනිත් කෙනෙක්ගේ සර්ටිෆිකේට් අපට අවශ්‍ය නැහැ. අනිත් අය දොස් කිව්වත් තමන්ට ගැටලුවක් නැහැ. තමන් අවංක පදනම නම් ඉන්නේ. මෙන්න මේ අවංක භාවයේ පිනතුණි ටිකෙන් ටික ජීවිතේ වැඩි වෙන්නට ඕන. හොඳට මතක තියාගන්න පිණිස බුදුදහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ අවංක භාවයේ වැඩි වෙච්ච ප්‍රමාණයට. අධ්‍යාපනික දක්ෂතා හෝ ආර්ථික හැකියාවන් තිබුණාය කියලා හෝ බුද්ධිය වැඩි කියලා බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නට බෑ. බුදුදහමෙන් ප්‍රයෝජන ගත්තාය කියන්නේ බුදුදහමඳුරගේ දහම නෙවෙයි මේ ලෝකයේ යථාර්ථය. මේ ලෝක යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ධහමින් ප්‍රයෝජන ගන්නට පුළුවන්කම තියෙන්නේ අවංක වුණොතින්. අවංක භාවය තියෙනවා නම් අනිත් මොන අඩුපාඩුකම් තිබුණත් මොහොතකින් හදා ගන්නත් පුළුවන්. ආනන්තාරිය කර්ම හැර. අඟුලිමාල බලන්න. අඟුලිමාලට බුදුහාඳුර වාක්‍ය දෙකයි කිව්වේ. අඟුලිමාල වෙනස් වුණා. මම නැවතුණා ඔබ නවතින්න කියලා. දහස් ගාණක් මිනිසුන් ඝාතනය කරපු කෙනා වාක්‍ය දෙකෙන් වෙනස් වුණා. තමන් වෙනස් වෙන්න බැරි විලක් යන තමන් අවංක නම් අඟුලිමාල ඒ වගේ මිනිස් ඝාතනයක් කළාට අඟුලිමාල අවංක කෙනෙක්. අවංකම නිසාම ඒ දෙකලෙත්. මේ පින්වතුන් අහලා ඇති උරුවෙල කාශ්‍යප ගැන. උරුවෙල කාශ්‍යප කියන්නේ ඒ වගේ ජීවිත හානියක් කරපු කෙනෙක් නෙවෙයි. උරුවෙල කාශ්‍යප පින්වතුනි ආගමික නායකයෙක්. උරුවෙල කාශ්‍යප දමණය කරන්නට බුදුහාඳුරන්ට සතියකට වඩා කාලයක් බොහෝත් එක ඉන්න උනා. අඟුලිමාලට බණහන මට්ටමට පත් කරන්න අඟුලිමාලට ඊර්ධ බල 1500 ගණන් පාන්න උනා. වෙනස බලන්න. ඒකට හේතුණු හු අවංක කෙනෙක්ුණේ නෑ මුලදී. අවංක කෙනෙක් නොවන නිසා හු ආගමික නායකයෙක් වුණත් ඔහුව හික්මවන බුදුහාඳුරන්ට බුදුවරයෙකුට එක පුද්ගලයෙක් වෙනුවෙන් සතියකට වඩා කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වුණා. ඊර්ධ බල 1500 ගණකට වඩා පාන්න උනා. ඔහු මුලදී අවංක කෙනෙක් නොවන නිසා අවංක නම් පින්නතුනි එක සුළු මොහොතයි යෝනේ තමන්ගේ ළඟ තියෙන අඩුපාඩුකම් ටික ඔක්කොම හදාගෙන ඇතැම් විට මාර්ගඵල ලබන මට්ටමට යන්න පුළුවන්. හැබැයි ඒ සඳහා තවත් සුදුසුකමක් තමන්ගේ ළඟ තියෙන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි බුද්ධිය කියන එක, ප්‍රඥාව. මෛත්‍රිය, අවංක භාවය සහ ප්‍රඥාව. මෙන්න මේක තමයි ධම්ම රිෆ්ලෙක්ෂන් එක කියලා කියන්නේ. තමන් කොච්චරනම් මේ ධහමින් ප්‍රයෝජන ගත්තද, තමන් අතිශය සාර්ථක පුද්ගලයෙක්ද කියලා බලන ක්‍රමය තමයි මේක. දැන් බුදුහාමුදුරන් කාලේ හිටියා උගත්ම කෙනා. බුදුහාමුදුරන්ගේ ශාසනයේ හිටිය කවුද උගත්ම පුද්ගලයා? ප්‍රඥාවන්තම කෙනා බුදුහාමුදුර හැරුණකොට. සරුවත්හාමුදුරුව තමයි මේ ශාසනයේ හිටිය උගත්ම කෙනා, ප්‍රඥාවන්තම කෙනා බුදුහාමුදුර හැරුණකොට. ඔහුට කියන්නේ ත්‍රිවේදය පරතරයට ගියපු කෙනෙක් කියලා. ත්‍රිවේදය කියලා කියන්නේ ඒ කාලේ මුළු ඉන්දියාවේ තිබිච්ච සමස්ත දැනුම් සම්භාරය. මේ කාලේ හැටියට නම් ડોක්ටරේට් 25ක් විතර අරන් තිබුණා. ලක්ෂණ ශාස්ත්‍රය, ආයුර්වේදය, සටන් ක්‍රම, ජ්‍යොතිෂය, ආයුර්වේදය මේ ආදී සියලුම ශාස්ත්‍රවල පරතරයට ගිය කෙනෙක් තමයි ත්‍රිවේදය පරතරයට ගියා කියලා කියන්නේ. නමුත් එහෙම ගිහිපු කෙනෙකුට වුණත් ඔහුටම ප්‍රඥාවෙන් ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. ඒ සඳහා බුදුවරයෙක්ගේ දහමක් අහන්නට ඕන. බුදුවරයෙක් දේශනා කරන අනිත්‍යතාවය මොකද්ද කියන එක අහන්නට ඕන සැබෑ දක්ෂයෙක් වෙන්න නම්. ඒක කියන්නද? ඒක විස්තර කරන්නද? ළඟදී අපි මේ පිරිතට ගිය පිරිත් කියන්නේ ගෙදරකට. වයසක මිනිසෙක් මේ අසනිය පෙළ දැන් එක්තැන් වෙන වගේ ආසන්නේ අවුරුදු 88ක් විතර ඇති. මේ මහත්ය බලන්න අපි ගිය පිරිතකට. පිරිත් කියගෙන ගියාපර නිතරම දාන ගේන පපේ පන්සලේ ඉඳලා 70ක් විතර ඈත ඉඳලා මාසිකව දාන ගේන කට්ටිය. මේ මිනිස්සේ බලන්න අපි ගියා. පිරිත් කියන ගිහිල්ලා මේ දූල කීප දෙනෙක් ඉන්නේ ගෙදර. පුතුත් හිටියා. එයා මේ පිනතුන් වගේම හොඳට උගත් දැනුගත් අය. ගිහිල්ලා මේ ඇත්ත මොකද්ද කිව්වේ? කියනවා බණ කියන්න කලින් හාමුදුරනේ අපට බණ ටිකක් කියන්න කියලා. බණ ටිකක් කියන්නේ විතරක් නෙවෙයි මාතෘකාවකුත් යෝජනා කළා. මොකද්ද මාතෘකාව? හාමුදුරනේ අපට පංච උපාදානස්කන්ධයෙන් බණ කියන්න කියලා. හාමුදුරනේ අපට පංච උපාදානස්කන්ධයෙන් බණ කියන්න කියලා. මම ඒ වෙලේ ඇත්තන්ට කිව්වා මේක ඇතැම් විට දෙවිවරු සාදුකාර දෙන්නේ නැති කියලා මේ ප්‍රකාශයටම, මේ ඉල්ලීමටම. මම හිතන්නේ මේ මනුස්ස ලෝකේ එහෙම ආරාධනාවක් කරන කෙනෙක් විශේෂයෙන් ඇමරිකාවේ රටක ඉන්නවද කියලා හිතන්නවත් බෑ. අපි ඊට පස්සේ පෑග් විතර බණක් කිව්වා. පින්නතුනි සමහර ඇත්තන් කියනවා මේ ගැඹුරු බණ කියන්න හොඳ නෑ, ඊටාම සරල දෙයක් කියන්න කියලා. සරල දේවල් අහන්නම් පින්නතුනි, ඉන්ටර්නෙට් එකේ ඕන තරම් තියෙන වැඩසටහන් බලන්න. ඒ සරල දෙයක් කියන්න නෙවෙයි බුදුරෙක් ලෝකේ පහළ වුණේ. ඇත්තෙම දැන් මෙතෙක් කියපු දේවල් ටික සරල දේවල් ටිකක්, මේවා ගැඹුරු දේවල් නෙවෙයි. මේවා පිළිපදින අය ලෝකෙ හුඟක් ඉන්නවා. මේවා පිළිපදින විතරක් නෙවෙයි, මේවා පිළිපදල පින්නතුනේ අහසෙන් යන ඉරිදි බලලාභිය ඇත් බුදුහමරෙන් කලින් හිටියා, බුදුහමරට කලිනුත් හිටියා. ඒක සුවිශේෂී දෙයක් වුණේ නැහැ. නමුත් ලෝකයේ බුදුවරයන් වහන්සේ කෙනෙක් පහළල දේශනා කරන සුවිශේෂී කාරණයක් තියෙනවා. ලෝකයේ බුදුවරයෙක්ගෙන් විතරක් අහන්නට පුළුවන් සුවිශේෂී දේශනාවක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි අනිත්‍යතාවය කියන කාරණය. මොහොකටද පිනොතේ අනිත්‍යතාවය කියලා කියන්නේ? මොහොකටද අනිත්‍යතාවය කියලා කියන්නේ? පිනොතුන් කියන්නේ වැරදුනට කමන්නේ වැරදි නෑ, අපි නිවැරදි කරන්න ඕන. දන්න මට්ටමේ කියනවා නම් මොකටද අනිත්‍යතාවය කියලා කියන්නේ? ස්ථිරතාවයක් නැතිකම. වෙනත් වචන වලින් කියවදින් සාමාන්‍ය තවත් ඉස්සර කළ කිව්වදින්. එකම විදිහට තියාගන්න බෑ. ඒ කියන්නේ දැන් මේ ගෙදර තියෙනවා. දැන් මේ ගෙදර ටික ටික වෙනස් වෙනවා. දැන් අපේ ශරීරයේ වයසට යනවා එහෙම කියලා නේ. ඔව්. වෙනත් උත්තර තියෙනවද? අනිත්‍ය බව. ඔව්. ඒ මං කියපු වචනේම නෑ කිව්වේ. ඒක explanation එකක් දෙන්න. Definition එකක් දෙන්න. ඔව්. ඔව් හරි. චතුරාර්ය සත්‍යයට යන්නේ මේත් එක්ක ඇත්තෙම අනිත්‍යතාවය දැකීමත් එක්ක ඇත්තෙම. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි ලෝකෙ විස්තර කරන අනිත්‍යතාවය කියන්නේ මේ චේන්ජින් එක වෙනස් වීම. වෙනස් වීමට බුදුදහමේ අනිත්‍ය කියලා නෙවෙයි කියන්නේ. බුදුදහමේ කියන්නේ විපරිණාමය කියලා. චේන්ජින් එක කියන්නේ විපරිණාමය. නමුත් අනිත්‍යතාවය කියන්නේ විපරිණාමයක් නෙවෙයි. අනිත්‍යතාවයක ලක්ෂණයක් තමයි වෙනස් වීම. නමුත් අනිත්‍යතාවයට කියන සම්පූර්ණ තේරුම නෙවෙයි වෙනස් වීම කියන එක. මොකද ඒකට හේතුව බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමරවසින් ඉන්න කාලෙම වෙනස් වීම චේන්ජින් එක විපරිණාමයේ තේරුම් ගත්තා. සතර පෙරණිවිද දැක්කා. ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් දැක්කාය කියලා කියන්නේ වෙනස් වීම දැක්කා. නමුත් බුදුහාමුදුර බුදුනාට පස්සේ දේශනා කළා පුබ්බේ අනනුසුසේසු ධම්මේසෝ කියලා. පෙර නොයසු විරු ධමයක් මට බොහෝ මැඩදී අවබෝධ වුණායි කියලා. එහෙනම් අර එදා දැකපු චන්නගෙන් අහගත්තු දේ මේ දෙය අතර වෙනසක්ම තියෙනවා. Unconditional life නะ. ඔව්. කොහොමද අපි ඒක විස්තර කරන්නේ? කොහොමද අපි ඒක විස්තර කරන්නේ? සාමාන්‍යයෙන් අපි ලෝකේ අනිත්‍යතාවය කියලා කියන්නේ පිනුතුනේ මේ ලෝකේ බාහිර දේවල් වෙනස් වෙලා යාම. දැන් විද්‍යාඥයනොත් ඇටම් එක බෙදලා ඒගොල්ලන් හොඳට මේ විපරිණාමයේ තේරුම් ගන්න තියෙන්නේ. මේ බාහිර වෙනස තේරුම් ගන්න එක අමාරුවක් නෑ. ලෙඩ වෙන කෙනෙක් දිහා දැකලා, වයසට යන කෙනෙක් දිහා දැකලා, මේ කැඩෙන බිඳෙන දේවල් දිහා බලලා, අපේ හිත වෙනස් වෙනවා කියන එක බලලා මේ වෙනස් වීම තේරුම් ගන්න එක දක්ෂතාවයක් නෙවෙයි පිනුතුනේ. බුදුදහමේ කියන දක්ෂතාවය නෙවෙයි මේක. මේක තේරුම් ගත්තත් යම් කිසි විදියක යාගේ දියුණුවක් තමයි. නමුත් මේක දැනගත්තට චතුරාර්ය සත්‍ය කරා යන්න බෑ. එහෙම චතුරාර්ය සත්‍ය කරා යනවා නම් එහෙනම් විද්‍යාඥයනොත් යන්නට ඕන. බුදුදහමේ තියෙන අනිත්‍යතාවයේ දැක්වෙතින් යා දුකක් දකිනවා, යා අනාත්මතාවයක් දකිනවා. පින්නතුනේ මෙන්න මේ බුදුදහමේ කියන අනිත්‍යතාවය දැක්වෙතින් තමයි, අහලා දැනගත්වෙතින් තමයි අපි බුදුදහමෙන් ප්‍රයෝජන ගත්තා වෙන්නේ, ශ්‍රණ සම්පතිය ලැබුවා වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, බුදුවරයෙක් ලෝකයේ පහළ වුණාද කියලා දැනගන්නේ ඇත්තටම මේ අනිත්‍යතාවයේ තේරුම දැනගත්තු දවසට. එතකන් අපි පින්නතුනේ උපැන්න සාතිගේ ආගම බුද්ධාගම කියලා තිබුණට අපි සැබෑ ලෙසම බෞද්ධ වෙලා නැහැ. හොඳට මතක තියාගන්න. ඇතැම්මිට පන්සලක් හදපු කෙනෙක් වෙන්න පුළුවන්, පන්සල් 100ක් හදපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සැබෑ ලෙසම ශ්‍රණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නට වෙන්නේ නැහැ. එහෙනම් මේකත් අපි ජීවිත එකපාරටම හරි අහලා තියෙනට ඕන. මොකද්ද මේ බුදුදහමේ කියන අනිත්‍යතාවය? බුදුදහමේ කියන අනිත්‍යතාවය තමයි අපි ජීවිතයේ කිසියම් අත්දැකීමක් ලබනවා නම් ලබන්නේ අපේ ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, නාසයෙන් ගඳ සුවඳ ස්පර්ශ කළා, මනසට අරමුණු ඇවිල්ලා ශරීරයට ස්පර්ශ කළා. මේ ලබන අවබෝධය මනසත් එකතු වෙලා බාහිර රූප ශබ්ද ආදී අරමුණුත් එක්ක ඒ මොහොතේ ක්ෂණිකව හට ගන්න අත්දැකීමක් තමයි මේ තියෙන්නේ. ඒ මොහොතට at the moment මේ සිටුේෂන් එකත් එක්ක මේ කන්ඩිෂනල් ටික එකට එකතු වෙච්ච තැනකදී ඇතිවන අත්දැකීමක් තමයි අපට ලැබෙන්නේ. මේකට බුදුදහමේ කියනවා අස්මින් සති ඉදං හෝති, අස්මින් අසති ඉදං හෝති කියලා. මේ හේතු ටික එකට එක්තැන් වෙච්ච තැනදී අපට අත්දැකීමක් තියෙනවා. ක්ෂණිකව ඒ හේතු ටික නැති වෙලා යනවා, අත්දැකීම නිරුද්ධ වෙනවා. ආයි අපට අලුතින් ලැබෙන්නේ අලුත් මාධ්‍යකීමක්. දැන් මේ පිනතුන් මේ වීදුරුව දිහා නැවත නැවතත් බලන්න පුළුවන්. දැන් මන් දිහා දැන් වාර ගානක් බැලුවා මේ පිනතුන්. මේ අතන්ට හිතෙන්නේ මේ බනට වාඩි වෙච්ච හාමුදුර තමයි දිගටම මේ ඉන්නේ කියලා. මේ බාහිර රූපේ වෙනස් වීමක් තියෙනවා. ඒක අනිවාර්ය දෙයක්. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒක තේරුම් ගැනීම නෙමෙයි දක්ෂතාවය. මේ බලන රූපය පිනතුනි ක්ෂණිකව හිතත් එක්ක තුල මේක බලනවා, ඒක නිරුද්ධ වෙනවා, ආයි ශබ්දට යනවා, එහෙම එහෙම හැම මොහොතෙම මේක අලුත් අත්දැකීමක් මේ ඇති වෙන්නේ. ඕ ඒක ඇත්තෙම මේ හාමුදුර වෙනස් වීම නෙවෙයි මේ කියන්නේ. මේ පිනතුන්ගේ හිතේ ඇතිවන මේ අවබෝධය, මේ එක්ස්පීරියන්ස් එක හැම මොහොතෙම ඇතිවෙමින් නිරුද්ධ වෙන අත්දැකීමක් මේ තියෙන්නේ. ඒ දෙයට පිනතුනි අතීතයේ ඉඳලා මෙතෙන්ට ආවත් නෙවෙයි, මෙතන ඉඳන් අනාගතයට යනවත් නෙවෙයි. ඒ මොහොතෙහි මේ හේතු දෙක ඇතිවෙච්ච තැනදී මේ අත්දැකීම ලැබෙනවා. ශනිකව මේක නැති වෙනවා. නමුත් අපට මතකයේ තියෙන දේවල් ටිකක් ඉතුරු වෙනවා. කෙනෙකුට කියන්න පුළුවන්, ප්‍රශ්න කරන්න පුළුවන්, එහෙනම් මතකයේ කොහොමද එන්නේ එහෙනම් කියලා. අපිට අම්මා තාත්තා මතකයි, ගෙදර මතකයි, ආයි වාහනෙට යන්න පුළුවන්, එහෙනම් මේ අතීතේ නේද මේ තියෙන්නේ කියලා. මම ඒකට සමාන උදාහරණයක් කියන්නම්. අපි යනවනේ කන්නාඩිය ගාවටනේ. කන්නාඩිය ළඟට දැන් මේ පිනතුන් මේ බණාන එන කලිනු ගිහිලෙන් එන්නේ නැත්තේනේ. කන්නාලියන්ට ගිහිල්ලා නේද ආවේ. එතකොට ගියපු වෙලාවේදී පින්තූරයක් තිබ්බනේ. දැන් මේ පිනතුන් ආයි බලන්න යන කන්නාඩිය ගාවට යනකොට ඒ වගේම රූපයක් පේනවනේ. මේ පිනතුන් මුලින් ගිහිල්ලා එනකන් ඒ රූපය කන්නාඩියන් ළඟ තිබ්බද? අර මුලදී බලලා ආපු එක ආයි යනකම තිබ්බද කන්නාඩියේ? කන්නාඩිය නැහැ. ඒ ගිය වෙලාවේ හේතු ටික ඇති වෙච්ච වෙලාවේ රූපයක් නිර්මාණය වුණා. ඈත් වෙනවත් එකම ඒ රූපයේ ඉතුරු නැතුව එතනම නිරුද්ධ වුණා. ආයි යනකොට තමයි ආයි හේතු දෙකත් එකයි හටගන්නේ. නමුත් සමාන බවක් තියෙනවා. දැන් අපි අපේ රූපය ගැන කන්නාඩියෙන්නේ බලලා තියෙන්නේ අපි නේද? අපි ගහපු ඡායා රූපයන් බලනකොට තමන් කියලා දැනගන්නේ තමන් කන්නාඩියෙන් දැකපු රූපය මේ පේන්නේ. සමාන රූපයක් තමයි මේ පේන්නේ. සමාන බවක් තිබුණට පින්නතුනි ඒ කණ්ණාඩිය ළඟ හැම වෙලාවෙම ඒ රූපයේ දිගට තියෙන්නේ නැහැ. ඒ හේතු ටික තියෙනකොට තමයි මේ එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. මේ දේම තමයි පින්නතුනි අපේ සමස්ත ජීවිතේටම තියෙන්නේ. නමුත් අපි හිතන් ඉන්නේ මේක නෙවෙයි. අපේ දරුවෙක් ලැබුණා නම් ලැබුණ දවස් ඉඳලාම ඒක දිගටම ඉන්නවා. අපිට වාහනේ ගත්තා නම් වාහනේ ගත්ත දවස් ඉඳලාම දිගටම තියෙනවා. ගේ ගත්තා නම් ගේ දිගටම තියෙනවා කියලා අපි හිතන් ඉන්නේ. ගේ තියනවා ගේ නැත්තේ නෑ. නමුත් පින්නතුනි ඒක සම්මුති සත්‍ය. ඒකට බුදුදහම විරුද්ධ නෑ. ඒක සම්මුති සත්‍ය. ලෝකයේ ආගම දහම් හුඟක් තියෙන මේ පදනමින්, ලෝකේ නීතිය සාමි ඔක්කොම තියෙන මේ පදනමින්, ව්‍යවස්ථා ඔක්කොම තියෙන මේ සම්මුති සත්‍ය මත. නමුත් පරමාර්ථ සත්‍ය ගැන මේක නෙවෙයි. අර සම්මුති සත්‍ය හිදී විතරක් දුක නිදහස් වෙන්න බෑ. පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ අපට එක මොහොතක සිතත් එක්ක යෙදিলা එක අත්දැකීමක් විතරයි අපේ ජීවිතේ තියෙන්නේ. එක වෙලාවේ ඔක්කොම ඔලුවට නැහැ පින්නතුනි. වාහනේ ගැන හිතනකොට වාහනේ විතරයි තියෙන්නේ. උපාධිය ගැන හිතනකොට උපාධිය විතරයි. දරුව ගැන හිතනකොට දරුව විතරයි. එක මොහොතක එක අත්දැකීමක් විතරයි අපේ ජීවිතේ තියෙන්නේ. එහෙනම් පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? අපේ ගෙදරද, අපේ වාහනේද, අපේ රැකියාවද, අපේ ග්‍රීන් කාඩ් එකද, සිටින්ෂිප් එකද, මොකක්ද එහෙනම් අපේ ජීවිතය? අපේ ජීවිතය ගැන පිනුතුනි මේ වර්තමාන මොහොතේ සිතුවිලි මාත්‍රයක් විතරයි. ඒකත් හිතන්නේ මේක ඉස්තර දෙයක් කියලා එහෙම කිනුවොත් ඒකත් බුද්ධහමිට විරුද්ධයි. ඒකත් හේතුඵල සිද්ධාන්තය මත ඇති වෙමින් නිරුද්ධ වෙන ස්වභාවයක්. මේ අපේ දේවල්ට යම්කිසි විදියක අපට උපකාරයක් වෙනවා සතුට ලබන්න. හැබැයි අපට ඒකෙන් සතුට ලැබෙන්නේ අපි ඒ දේ ගැන හිතුවොතින්, ඒ දේ ගැන මෙනෙහි කරොතින් විතරයි. ලස්සන ගයක් හදාගෙන වෙන දේවල් හිත හිත හිටියොතින් gedara aswadaya මොකුත් නැහැ. gedara swimming pool එකක් තියෙන පුළුවන්, රෝස මලවල් තියෙන පුළුවන්. ඇතැම් විට පොඩ්ඩක්වත් ඒ ගැන හිතන්නේ නැහැ. ඒ සතුට මොනවත් නැහැ Tamanට වියදම් කරාට. ඒ නිසා ඒට අදාළ සිතුවිල්ල සිතනකොට තමයි මේ අත්දැකීම තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි පින්නතුනි බුදුදහමෙන් කියන ප්‍රධානම සිද්ධාන්තය. මේ කියන දහම පින්නතුනි සරල දෙයක් නෙවෙයි. හැබැයි බුද්ධිමත් කෙනෙකුට අවබෝධ කරගන්නත් පුළුවන්. දැන් බුදුදහමේ හිටිය ඉක්මනටම ධර්මය අවබෝධ කරගත්තු කෙනා කවුද? ඔබතුමා ඉස්සෙල්ලා කිව්ව සූත්‍රයන්නේ ඒක තමයි. අනිත් පින්නතුන් දන්නවද බුදුදහමේ හිටියට බුදුදහමේ උපරිම දක්ෂයා කවුද? සරියුත් හාමුදුරුවන්ට වඩා දක්ෂය හිටියේ බුදුදහමේ. ඈ කවුද? කේමා. ඔව් කේමා දක්ෂයි. ඇත්තෙම කේමාට වඩා දක්ෂ කෙනෙක් හිටියා. බුදුදහමේ හිටිය උපරිම දෙයක් කියව ගමන් ක්ෂණිකව තේරුම් ගිය කෙනා තමයි බාහ්‍ය දාරු කීරිය කියලා කියන්නේ. බාහ්‍ය දාරු කීරිය ඊටාම කෙටි අනුශාසනාවක් කරයි. ඒ තමයි කිව්වා දිත්තේ දිට්ට මත යම දැක්කනම් දැකපු මොහොතේ විතරයි කියන මට්ටමට හිත පිහිටුවා ගන්න කියලා. ඒ දකින මොහොතේ විතරයි ඒ දේ තියෙන්නේ. අහනකොට ඒ දේ විතරයි, බලනකොට ඒ දේ විතරයි, හිතනකොට ඒ දේ විතරයි, ස්පර්ශ කරනකොට ඒ දේ ක්ෂණිකව හටගෙන ක්ෂණිකව නිරුද්ධ වෙන ස්වභාවයක් මේ ලෝකේ තියෙන්නේ. මෙන්න මේක දකින්න පුළුවන් නම් ටිකෙන් ටික පින්නතුනේ මේ නිරුද්ධ වෙච්ච දේ අපේ තියෙනවායි කියලා ගන්න ගතිය, බර ගතිය ටිකෙන් ටික ජීවිතය අඩු වෙනවා. හොඳට මතක තියාගන්න පින්නතුනේ. මේක තමයි වැදගත්ම කාරණය. හොඳට මතක තියාගන්න. තුන්වෙනි වතාවටත් කියන හොඳට මතක තියාගන්න. බුදුදහමෙන් කිසිවිටකත් කියන්නේ අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න කියලා. අමතක වෙනවා නම් කෙනෙකුට ඒක ලොකු දුර්වලතාවයක්. මේ අතීතය අමතක කරන්න කියලා නෙවෙයි කියන්නේ. අනාගතය අමතක කරන්න කියලා නෙවෙයි කියන්නේ. අතීතය මතක් වෙනකොටම දැනගන්න තමන් මේ සිහි කරන්නේ තමන්ගේ හිතයි කියලා. එහෙම නොසිතුවත් ඒ සිටුේෂන් එකට යනවා, එහෙම ගිහිල්ලා දුක් විඳිනවා. දැන් මැරිච්ච කෙනෙක් ගැන හිතනකොටම අර සිද්ධියට එහෙම මවාගත්තොත් අඬන්නත් පුළුවන්, කඳුළු වැය කරනවා. ඒ සිදුවීමේදී හරියට සිහිය පිහිටුවාගෙන දැන් මේ මගේ මනසයි සිහි කරන්න කියලා හිතුවොතින් ඒ මිය ගිය කෙනා වෙනුවෙන් පින්දහම් කළ පින් අනුමෝදන් කරන්නත් පුළුවන් අර දුක් ටික නොවන විදියට. පින්නතුනි මේ දහම පිළිපදින්න පිළිපදින්න මතක ශක්තිය වැඩි වෙනවා. මතකේ අඩු වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙකුට පින්නතුනි ඉපදිච්ච මුල් අවස්ථාවේ නම් සිහි කරන්න පුළුවන්. ඉපදිච්ච දාසින් නම් මතක් කරන්න පුළුවන් ඔක්කොම ටික. සමහර රහතන් වහන්සේ කෙනෙකුට මව් කුසේ හිටිය මාස 8 නමයක් ඔක්කොම මතක් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමහර අභිඥාලාභී රහතන් වහන්සේලා ඉන්නවා මහා කල්ප 500ක් මහා කල්ප 500ක් එක දිගට ආපස්සට සිහි කරන්න පුළුවන්. රහතන් වහන්සේලා ඉන්නවා බුදුහාඳුරන්ට සීමාවක් නැහැ. මතක් කිරීම සිහි කිරීම නෙවෙයි වරද දෝෂය. ඒ මතක් කරනකොට ඒ සිටුේෂන් එකට තමන් සජීවීලස ගියෝතින් කවුරු හරි බැන්නේ කියලා එක ඒක අනුවණින් මෙනෙහි කරවතින් එයා එකපාරයි බනින්නේ අපි නැවතත් යාගෙන් බැනුම් අහනවා. මෙයා මට හවල් දවසේ බැන්න, හවල් තැන්දී බැන්න, මං වගේ කෙනෙකුට බනින්න හොඳද කිය කිය ආරක සිද්ධිය මතක් කර කර අනිත් පැයටත් කිය කිය ආයි ආයි යාගෙන් බැනුම් අහනවා. ඒ මිනිහට දැන් අමතකයි ඒක බැනපු එක. අපි මතක තියාගෙන නැවත නැවතත් බැනුම් අහනවා. බැනපු එක මතක් කරගන්න වරදක් නැහැ. නමුත් පින්නතුනි තමන් සිහි කරන්න දැන් මේ මනසයි සිහි කරන්නේ කියලා මෙන්න මේක මේ අවබෝධය ලබන්න පින්නතුනේ තමන් මේ අතීතේ නැති වෙලා ගිහපු මේ එක්ස්පීරියන්ස් එක මතක් කරනකොටම තමන් දන්නවා දැන් මේ මනසයි සිහි කරන්නේ කියලා. මෙන්න මේක තමයි පින්නතුනේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය. මෙන්න මේ නිරුද්ධ වෙච්ච අතීතය තාමත් තියෙනවයි කියලා හිතාගෙන ඉන්න එකයි දුක කියලා කියන්නේ. ඒ දුකට හේතුව තමයි තමන්ගේ සක්කාය දිට්ඨිය ඇතුළු මේ තමන්ගේ ජීවිතයට තියෙන ආසාව. ඒ දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ මේ ඇලීම නැති කරගන්න එක. ඒ සඳහා මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. පින්වත්නි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යෝචේ වස්ස සතං ජීවේ අපස්සෝ ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං. මෙන්න මේ දර්ශනය දැන නොගෙන කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් නැහැ. අවුරුදු 60ක් 70ක් 80ක් කියලා ආඩම්බර වෙන්න එපා. තේරුමක් නැහැ. මේ දහම නොදෙන හුඟක් කල් ජීවත් වුණාට වටින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ දහම දැක දැක ජීවත් වෙනවා නම් එක දවසක් ජීවත් වෙච්ච ගමන්ම පොතක ලියාගන්න. එක දවසක් මෙහෙම මං හිතුවා අවුරුදු 100ක් එකතු වුණා කියලා. අවුරුදු 100ක් තමයි ජීවත් වුණා වගේ. මේ දර්ශනයෙන් එක දවසක් ඉන්න පුළුවන් නම් අවුරුදු 100කින් තමයි වැඩිමහල් වුණා. වැඩිමහල් වුණා කියන්නේ බය වෙන්න එපා, නාකි වෙන්න නැහැ. හැරමිටි අතරේ වෙන්න බය වෙන්න එපා. තමන්ගේ ආධ්‍යාත්මික වයසින් වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි මේ දර්ශනේ ඇති කරගත්තු කෙනා ඊළඟට මරණාසන්න මොහොතේට හුඟක් කලබල වෙන්නේ. දැන් හුඟක් අයට ඉඳලා කම්මැලිකම ඉඳලා මැරෙන්නම් වුණාට පස්සේ තමයි හරි ඉක්මනක් එන්නේ නේද? ඊට පස්සේ බුදු පිළිම හොයන් යනවා, පිරිත් හොයන් යනවා නේද? එහෙම පින්නතුනේ කලබල වෙන දෙයක් නෑ අපි. මෙන්න මේ දර්ශනය අහන ලැබෙන ප්‍රභු වාසනාවකට ඒ දර්ශනය තමන්ගේ ජීවිතයට මෙනෙහි කර කර පින්නතුනේ මුලදි ටිකක් කෙලෙස් අඩු කරගන්න ඕන තමන්. තමන්ගේ ළඟ රාග ද්වේෂ ටිකෙන් ටික අඩු කරගෙන තමයි යන්නට ඕන. නැත්නම් යන්න බෑ මේ ගමන. සිල්වත් වෙන්නට ඕන. මේ ගමන ටිකෙන් ටික යනකොට පින්නතුනි තමන්ගේ ජීවිතයේ සැබෑලෙසම සතුට එන්න ගන්නවා. දුක අඩු වෙනවා. පින්නතුනි හිතන්න එපා මේ දර්ශනෙන් ඉන්න කෙනා යුතුයකම් නොකර ඉන්නවයි කියලා. දැනටත් වඩා හොඳට යුතුයකම් ටික කරනවා. මේ දර්ශනේ ඇති කරගත්තු කෙනා හිතන්න එපා රැකියාව නොකර ඉඳී කියලා. දැන් එක රැකියාවක් කරනවා නෑ රැකියාව දෙකක් කරනවා. ඇයි ඒ? ලෝභකමටද? ලෝභකමට නෙවෙයි ඉක්මනට සල්ලි ටිකක් උපයලා මේ දර්ශනේ රකින්න. නාකි වෙනකන් යා හම්බ කරන්නේ නෑ. දැනට වඩා කාලයක් යා ධනෙ උපයන්නත් ධර්මයේ හැසිරෙන්නත් යා යොදනවා. දැනට වඩා යා තමන්ගේ ඥාතීන්ට සලකනවා. කන්න බොන්න ඇඳුම් පැළඳුම් ටික විතරක් නෙවෙයි. සුගතිගාමි වෙන්න මාර්ගයක් තියට කියලා දෙනවා. එයා කෙනෙක් මැරුණාම අඬන්නේ නැහැ. ඇයි ඒ? එයා ඉන්න කාලේ සුගතිගාමි වෙන විදියට යාත් එක පින්දහම් කරගෙන තියෙන්නේ. එයා දන්නව කෙනෙක් මිය ගියාට පස්සේ හිටියට වඩා හොඳ තැනක එයා ඉන්නේ කියලා. කෙනෙක් මිය ගියාට පස්සේ එයා හිටිය ජීවිතයට වඩා හොඳ ඉහළ ජීවිතයක් නම් ලබාගෙන තියෙන්නේ. අපි අඬන එක එයාට කරන උදව්වක්ද? අපි අඬන එක එයාට කරන කොච්චර අසාධාරණයක්ද? අපිට වෙන්වීමේ දුකක් තියෙන පුළුවන් ඒක වෙනම දෙයක්. අපේ වෙන්වීම උදව් තමන් හදපු දරුවා කියලා කියන්න පුළුවන්. නමුත් ඇතැමිට මේ වන විට වෙනත් කෙනෙකුගේ දරුවෙක් වෙනත් පුළුවන් යා. අපේ දරුවාට. එවැනි ජීවිත අපි මේ ගත කරන්නේ. එතකොට එයා ඇතැමිට මේ තත්ත්වයේදී මේ අවස්ථාවේදී හොඳ තැනක ඉන්නව නම් පිනොතුන අපි ඇත්තෙම සතුටු වෙන්නේ නැති වෙන්නේ. වෙන්වීමේ දුකක් යම් සිදුවක තියෙනවා. නමුත් අපි යාගේ තැනට අපි ආශිර්වාද කරනවා. එහෙම ආශිර්වාද කරන්න පුළුවන්කම තියෙන්නේ මේ දර්ශනය දැනගෙන තමන් දහමත් එක්ක ඥාතිනුත් එක්කකට හිටියොතින් නැත්තම් වෙන් වෙනකොට හුඟා කඩන්න වෙනවා. අඬන්න වෙන්නේ පින්නතුනේ ඇත්තටම අපි අඬන්න ඕන ඒ කෙනා ජීවත් වෙන කාලේ හරියට මේ දර්ශනය අහලා එයාට දහමේ හැසිරෙන්න බැරි වුණොතින් තමයි අඬන්න ඕන. ඇයි ඒ? එයා මේ සම්බුද්ධ ශාසනය නිකන් අහිමි කරගත්තා කියන දුකටයි අපි අඬන්න ඕන. එහෙම නැත්තම් අපි අඬන්න දෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරනවා මේ දර්ශනයෙන් හිටියොතින් එක දවසක් හිටිය ගමන් අවුරුදු 100කින් තමන් වැඩි වුණා. තමන් හැම මොහොතෙම සතුටෙන් ජීවිත ගත කරන්නේ තමන් දුකෙන් නිදහස් වෙන මාවතක ඉන්නේ. තමන් දරුවන්ට උගන්වනවා, ඒ වගේම තමනුත් ඉගෙන ගන්නවා, අනි යුතුයකනුත් කරනවා. දැනටත් වඩා නිදිය ගන්න කාලයක් අඩු කරමින් තමන් වීරියෙන් මේ දහම්සුළු ජීවිතේ ඉන්නවා. මේක තමයි පින්නතුනි. මෙන්න මේ විදියට යමක් දකිනකොටම මේ මොහොතේ ඇතිවෙච්ච අත්දැකීමක් මේක කලින් එක මෙතෙන්ට ආපු දෙයක් නෙවෙයි මේ මොහොතේ හටගත්තු එක්ස්පීරියන්ස් එකක් කියලා හැම මොහොතෙම නුවණින් දකින්න පුළුවන් නම් ඒ බලන වාරගාන දිනපතා තත්පරයෙන් තත්පරය විනාඩියෙන් විනාඩිය වැඩි කරගන්න පුළුවන් නම් අන්න එදාට ඔබට කියනවා ඔබ දක්ෂයෙක් කියලා. ඊට මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. මෙන්න මේ දක්ෂතාවය වැඩි වුණොත් තමයි සැබෑ දක්ෂය කියලා කියන්නේ. ඒකට හේතුව තමයි ඔහු අනිත්‍යයට වඩා ලෝකේ සතුටෙන් ජීවත් වෙන කෙනෙක්. අනිත්‍යයට වඩා ලෝකේ සෞන්දර්ය ලස්සනව දකින කෙනෙක්. අනිත්‍යයට වඩා හැමදාම අලුත් බවක් තියෙන කෙනෙක්. අද අපිට අලුත් අවුරුද්දක් ආවට ජනවාරි පළවෙනිදා විතරේ අලුත් අවුරුද්දනේ. දෙවනි දිනදලා සාමාන්‍ය සුපුරුදු පරණ පුද්ගලයම තමයි. මේ දර්ශනේ ඇති කරගත්තොත් පින්නතුනේ හැමදාම අලුත් අවුරුදු. හැමදාම කැවුම් කිරිබත්තල සුවඳෙනවා. හැමදාම රතිඤ්ඤ හඳක් Tamanට ඇසේ. පින්නතුනේ මෙච්චර යවන කියන බලාපොරොත්තු වෙන්නේ මේ අතන ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. කාලය හුඟක් ගත වුණා. මේ නමුත් අවසානයක් කරා ඉන්න ඕන නිසායි මම දිගට කතා කළේ. මම හිතන්නේ මේ පින්නතුනොත් උනන්දුවෙන් අහපු නිසා තමයි අපි දිගට ධර්ම සාකච්ඡාව කළේ. මේ අතන්ට මේ කියපු කාරණා වලින් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා. මහත්මයා මේ කිට්ටුවට එන නැත්නම් ඉස්සරහට එන පොඩ්ඩක් කරුණා කළා. හරි අහන්න. එක සිතක් ඇති වෙලා තව සිතක් නැති වෙලා යන අනිත්‍ය කියන එක කාරණාත් ඒක තමයි කියන්නේ. ඒක සාමාන්‍ය කෙනෙකුට දකින්න අමාරුයි. ඒක කියනවා මේක ප්‍රඥාව දිනු කරපු කෙනෙකුට විතරයි පෙර ආපෘති දකින්න පුළුවන් කියන එක. ඒ වගේම පින්ද පාත යන වෙලාවේ තමයි තාපසේ ඇවිල්ලා අහන්නේ. මට බරක් කියන්නේ මොකද ගොඩාක් දුරින්ද ඇවිල්ලා තියෙන්නේ. තුන්වෙනි පාර කියනකොට තමයි බුදුහාමුදුරුවෝ මට දැනගන්න ඉස්සරහට විදිහට මේ ප්‍රඥාවෙන් බලනවා මේ තාපසයාට මොකද වෙන්නේ කියලා. එයා ඇත්තටම ජීවි මැරෙන්න ඉන්නේ. ඒ වෙලාවට බුදුහාමුදුරුවෝ කියන්නේ ওই වචන දෙක දැක්කොත් දැක්කා විතරයි තාපසයා ඇහුණා විතරයි කියලා හිතන්නේ. ඔය ඇත්තෙන්ම දැන් මේ දර්ශනේ අවබෝධ කරගන්න නම් ප්‍රඥාව ඕන කියලා තමයි ඔබතුමා කියන්නේ. ඇත්තෙන්ම අපි කොහොමද කියන්නේ අපිට ප්‍රඥාව නැහැ කියලා? ඈ මම නම් හිතන්නේ අපිට නැහැ කියලා. කියන්නේ අපිට දැනෙනවා අපිට අවබෝධුනේ නැහැ. අපට අවබෝධුනේ නැහැ කියන පදනමෙන් දන්නේ නැහැ කියලා කියන්න බෑ ඇත්තෙන්ම. අපි තව තවත් උත්සාහ කරන ඕන, වීරය කරන්නට ඕන. මොකද මේ මනුස්ස ලෝකෙ ඉපදීමත් එක්කම අපි ඉපදෙනවායි කියලා කියන්නේ, ඉපදිලා නුවණක් ඇතුව මේ බණ අහන්නට සූදානම් වෙනවායි කියලා කියන්නේ. අපි මේ සඳහා සුසුකම් වලින් භාගයක් විතර සම්පූර්ණ කරගෙන ඉන්නේ අපි. දැන් බුදුහාමුදුරුව පෙරම් පුරලා සාරාංශයේ කලබලක්ෂය පෙරම් පුරලා නිකන් අද්දක බැඳගෙන හිටියනම් රජගෙදරට වෙලබුදු වෙනවද? සාරාංශයේ කලබලක්ෂය පෙරම් පුරපු කෙනත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන උනා. දැඩි වීරයකින් යෙදෙනට උනා. මේ අපේ අතීත කර්ම ශක්තිය විසින් මේ කුසලයේ විසින් මෙතන ගෙනත් තියෙනවා. අනිත් දේවල් ටික නිකන් අද්දක බැනන් හිටියට අවුවද වෙන්නේ නැහැ. මේකේ දැඩි විදියට යෙදෙනට උන අපි. ඒ විතරක් නෙවෙයි, අපි කොයි මොහොත හරි අපේ වැරදි මාර්ගවල ගිහිල්ලා හිටියත් අපි ශනිකව මේ දර්ශනයක් අහලා අපේ වාසනාව තියුණොත් අපි මේ තත්ත්වයට යොමු වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි ජෝතිපාල මානවකගේ කතාව. කටිකාර සහ ජෝතිපාල මානවකගේ කියන කතාව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජෝතිපාල කියලා මානවකෙක් හිටියා. මේ මානවකේ බුදුහාඳුර කෙරේ බණ අහන්න එන කැමති වුණේම නැහැ. වාර ගාණක් මේ ගටිකාර යාළුවට කියන්න වුණා බණ අහන්න එන්න කියලා. අන්තිම බැරිම තැන කේසටියෙන් අල්ලගෙන ආවා. එහෙම තමයි බුදුහාම ළඟට එක්කන් ආවේ. එහෙම එක්කන් ආපු ජෝතිපාල කවුද ඇත්තෙන්ම? ආශ්‍රය බුදුහණන් කාලේ ඒ ජෝතිපාල කියන්නේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. සාරාංශයේ කලපලක්ෂය පෙරම් පුරල හිටිය කෙනත් බුදුවරයෙක් ළඟට එක්කන් එන ඒ තරම් වීරියක් දරන්න වුණා. මේ වගේ සිදුවීම් පිළිම පිනුතුනි තියෙනවා ඒ පැතිවලින්ද. නමුත් මේ පැත්තට දහමත් එක, වීරියත් එක, කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එක ආවට පස්සේ යාට සැලකුතු ප්‍රමාණයකින් මේ තුලින් ඉහළට යන්න පුළුවන්. අපිට දැන් මේට මාර්ගඵල නොලබන්නම පුළුවන්. නමුත් මේ දර්ශන අවබෝධ කරගත්තු ප්‍රමාණයට දුකෙන් නිදහස් වෙනවා යා. අපිට අවශ්‍ය වන්නේ මාර්ගඵල ලැබුවද රහත් වුණාද කියන එක නෙවෙයි ඇත්තෙන්ම. අපට අදාළ වෙන්නේ කොයි තරම්නම් අපි එදිනෙදා විඳින දුක් දෙකෙන් නිදහස් වුණාද කියන කාරණේ. දැන් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කර මුල් කාලේ දැන් ඔයා සෝතාපන්නයි, දැන් ඔයා අනාගාමී කියලා නැහැ. මේ පරිසම්පාදයේ දේශනා කරන්නේ කියලා නම් කියලා නැහැ. බාහ්‍ය රහත් වුණායි කියලා කියලත් නැහැ. බාහ්‍ය සම්බ්‍රක්මචාරීන් කෙනෙක් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. නමුත් ඒ වචන නෙවෙයි වැදගත් වෙන්නේ. කොයි තරම්නම් අපි එදෙන දාපට එන මානසික පීඩාවලින් අපි නිදහස් වෙනවාද කියන කාරණේ. අන්න ඒ මට්ටමට මේ මානසික දුක් වලින් මේ දර්ශනයත් එක්ක අපට නිදහස් වෙන පුළුවන් නම් අපි ධර්මයෙන් ප්‍රතිවල අරගෙන ඒකේ උපරිමයට තමන් වීරියෙන් යෙදෙන ප්‍රමාණය අනුව තමන්ට මාර්ගඵල ලැබීම ආදී කටයුතු වෙනවා. ඒ සඳහා පින්නතනේ අපි උත්සාහ කරන්න ඕන. ප්‍රධානම දේ තමයි අපි බණ අහන්නට බුද්ධියක් සහිතව බණ අහන්නට සූදානම් කියලා කියන්නේ පින්නතුනේ. මේ සඳහා අපි සුදුසුකම් රාශියක් සම්පූර්ණ කරලා ඉන්නේ. සුදුසුකම් රාශියක් සම්පූර්ණ කරගෙන ඉන්නේ. පින්නතුනේ වයස ගැටලුවක් නැහැ. බුදුහණන් කාලේ හිටිය අවුරුදු 122 මහණෙච්චය. හිතන්නේ අවුරුදු 60 70 ගියට පස්සේ මට මුකුත් කරගන්න බෑ, මගේ කාලේ ඉවරයි කියලා. අවුරුදු 120 දී මහණ වෙලා වීරියෙන් භාවනා කළා. රහත් වෙච්චා හිටිය සෝනා මෙහෙණිය, රාධ හාමුදුරු වගේ අය. අවුරුදු 80 දී මහණ වෙච්ච බක්කුල හාමුදුරු හිටියා. පින්නතුනි මේ ලැබිච්ච අවස්ථාව සමහර අය කියන ලොතරැයියක් ලැබුණොත් මහා වාසනාවන්තයෙක් කියලා. පින්නතුනි ලොතරැයියක් අහලටවත් ගන්න බෑ, අපි ඊට වඩා ලොතරැයියක් ඇදලා ඉන්නේ මේ අපි. අපි ඒක දන්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ දහම ඇහුවදෙන් පින්නොතනි අපි තමයි ලෝකයේ ඉහළම ලොටරිය ඇදිච්ච කෙනා. බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා කන් දෙක ඇහෙන මට්ටමේ ඉඳගෙන ඇස් දෙක නොපෙනවත් කමන්නේ. කන් දෙක ඇහෙනවා නම් අහන දේ බුද්ධියෙන් මෙනෙහි කරන්න බුද්ධි මට්ටමක් තියෙනවා නම් අත්පා හතර මහිමිවර හිටියත් පින්නතුනි ලොතරිය ඇදිලා තියෙනවා. අනිත් ගැටලු කිසිම දෙයක් අපේ ජීවිතේ ගැටලු නෙවෙයි. අපට හරියට බුද්ධිය මෙහෙවන හැකියාවක් තියෙනවා නම්, කන් දෙක ඇහෙනවා නම්, ඇස් දෙකත් අන්ධ වෙලා දෑත දෙපය සහිමිවර හිටියත් ගැටලුවක් නැහැ. ඒ තරම්ම වාසියක් අපි මේ ලබාගෙන තියෙන්නේ. ඒ වාසිය පින්නතුනි වාසියක් බව තේරුම් ගියාට පස්සේ බුදුහමරේ කාලේ සමහර අය හෙට විවාහ වෙන්න කියලා හිටියාය, අද ඇවිල්ලා මහණුණා. හෙට සමහර අය රජ ඔටුන්න පළඳන්න හිටිය කෙනා ඔටුන්න පැත්තකට දාලා මහණුණා. සමහර අය හෙට මහා මාලිගයක් හදන්න හිටියාය, මාලිගයක් හදලා විවෘත කරන දවසේ හෙට අදින දවසේ ඇවිල්ලා මහණුණා. හැම දිනෙකම මහණුනේ නැහැ. නමුත් සමහර අය දෙමව්පියන්ට යුතුයකම් කරන් තිමිච්චා චිත්ත ගෘහපති වගේ අය දෙමව්පියන්ට සලකමින් ගෙදර ඉඳගෙනම මේ දහම හැසිරුණා. දරුවෝ ටික අනාථ කළා වේ නැහැ. දෙමව්පිය අනාථ කළා වේ නැහැ. ඒ මට්ටමේ ඉන්න අය පින්නතුනේ දැඩි වීරියෙන් මේ දහම හැසිරෙනවා. යා දන්නවා දුකෙන් නිදහස් වීමේ සැබෑ සතුට ලබන මේක ක්‍රමය මේකයි කියලා. අනිත් කිසිම දෙයකින් සැබෑ සතුටක් සැබෑ තෘප්තියක් ලැබෙන්නේ නැති බව දන්නවා. අනිත් හැම දෙයක්ම අවසාන වෙන්නේ දුකකින්. දරුවෙක් හිටියත් දරුවන්ට අපේ කාලය කැප කරනවා තමයි යුතුයකම් දෙක කරන්න ඕන. නමුත් පින්නතුනි දරුවාගෙන් වෙන් වෙනකොට මහා සංතාපයක් ඇති වෙන්නේ අපට. අපේ ශරීරය ගැන අපි සතුට වෙනවා තමයි. මේ සතුට වෙන ශරීරයම අපි අත්හැරලා යන දවසට පින්නතුනි අපට ලොකු සංවේගයක් හට ගන්නවා. අපේ ගිය දොර අපට සතුටක් තමයි. මේ ඉන්න ගෙදරින් අපට වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. අපි කැමති වුණත් නැත් ලෝකයට අරතේ මේක. ඒතර මෙන්න මේ අත්හැරලා යන දේවල් ටිකක් දිරාපත් වෙන දේවල් ටිකක් තමයි අපි නිතරම ජීවත් කරන්න උත්සාහ කරන්නේ. මේ දේවල් ටිකක් කරන්න, යුතුයකම් ටික උපරිම කරන්න. නමුත් කරන ගමන් පිනතුනේ ඊට වඩා වටින දහමක් බුදු දහම තුළින් අපට බුදුහාඳුරෝ අතිශය දුෂ්කර විදියට අනාවරණය කරගත්තු දහමක් අපට ඉදිරිපත් කරලා තියෙනවා. මේක දැනගත්තොත් පිනතුනේ අපි ලෝකයේ දැනට හොයාගෙන තියෙන ගැලැක්සි වලින් කෙලවර ගැලැක්සියට ගියාට වඩා වටිනවා. ඊට වඩා වටිනා දෙයක් අපි ලබාගෙන තියෙන නිසා මේ සඳහා හිත යොදවන්න, මේ සඳහා වඩා වඩාත්ම අප්‍රමාදී බව ඇති කරගන්න. ඇතැම් විට බණ කියන මට වඩා බුද්ධිමත් පින්නතුන් මේ අතර ඇති. මට වඩා ඇතැම් විට සසර කුසලය දිනු කරපු ප්‍රඥාව දිනු කරපු පින්නතුන් මේ පින්නතුන් අතර ඇති. බුදුහණේ කාලෙත් එහෙම හිටියා. සමහර මෑණිවරු හාමුදුරන්ගේ මනහල හාමුදුරන් කලින් මාර්ගඵල ලැබුම අවස්ථා තිබුණා. එහෙම ස්වභාවයක් මේ ජීවිත තුළ තියෙනවා. අපේ ජීවිතේ වටින්නම පිනතුනි ප්‍රඥාව කියන එක. බුදුහාඳුර කෙනෙක් දිහා දැක්ක ගමම මුණ ගැහුණු ගමම බලන්නේ යාගේ ප්‍රඥාව කොච්චර දිනු වෙලාද කියලා. ප්‍රඥාවත් එක්කම සද්ධා විදියේ සත් සමාධි ප්‍රඥා කියන ඉර්ධියේ මේ ඉර්ධි මේවට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. දැක්ක ගමම කෙනෙක් දිහා බැලපු ගමම බලන්නේ වයසවත් කුලයවත් ලස්සනවත් නෙවෙයි, මියා කොච්චර නම් මේ ඉන්ද්‍රිය ධර්ම වලින් වැඩුණාද කියලා බලන්නේ. ඒ නිසා අපේ සැබෑම පින්නතුනි ප්‍රොපර්ටි එක තමයි මේ ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. ප්‍රඥාව ඇතුළු සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ ජීවිතය තුළ හැකි තාක් වැඩි වෙන විදියට වැඩ කටයුතු කරන්න. ඒ සඳහා තමන් හැකි තාක් සත්පුරුෂ දහමල යෙදෙන්න, වැඩිහිටියන් ඉන්නවා නම් හැකි තාක් ගරු කරන්න, උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මහමගදී හරි උදව්වක් කරන්න තමන්ට හානියක් නොවන විදියට. මේ හැම දෙයකින්ම පින්නතුනි තමන්ගේ ජීවිතයට මහා ශක්තියක් ඒකරාශී වෙනවා. ඒ ශක්තිය සියල්ලක්ම ලැබෙන්නේ තමන්ට ධර්මයේ හැසිරෙන්න දහම් පණිවිඩය ලැබෙන විදියට තමන්ට අනිත් කටයුතු ටික පහසුකම් ටික සැලසෙනවා. ඔබතුමා හිත ගැනත් ඇහුවා. හිත කියන එක හැම මොහොතේම ඇතිවීම නිරුද්ධ වෙන දෙයක්. අපේ අතීතේ නිරුද්ධ වෙච්ච හිතින් වර්තමානයේ නැවතම ඒ හිත අරමුණු කරගෙන වර්තමාන මොහොතේ අලුත් සිතක් හට ගන්නවා. මේ සිත දකින්න එකක් පිනතුනේ පංච උපාදානස්කන්ධයම දකින්න එක, වෙන් කළ හඳුනා ගන්න එක බාහිර ලෝකෙදී පුළුවන් දෙයක් නෙවෙයි. මේක පිනතුනේ අපට යමක් අපි දැක්කා කියලා කියන්නෙම, යමක් ඇහුණා කියලා කියන්නෙම පංච උපාදානස්කන්ධයම හටගෙන හටගත් විතරක් නෙවෙයි, නිරුද්ධත්වල ඉවරයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරා මේක දකින්න එක තමයි මේ පංච උපාදානස්කන්ධය හට ගැනීම නිරුද්ධ වීම දකින්න එක තමයි කෙනෙක්ගේ දක්ෂතාවය කියලා කියන්නේ. බුදුහාමුදුරේ නිසා පින්නතුනේ ඉතාම වටිනා අනුශාසනාවක් දේශනා කළා. දැන් මේ පින්නතුන් මේ වහන්න ගැඹුරුයි දක්ෂ නැහැ කියලා කියන්නේ පයි. මම මේ මහත්යත් එක්ක කලින් කතා කරා. බුදුහාමුදුරෝ බණ කිව්වේ බෞද්ධයන්ට නොවන බව මතක තියාගන්න. අපිට මේව ගැඹුරුයි කියලා හිතන්නට එපා. මේ බණ අහන්නේ පින්නතුණිය තැම්මිට කල්ප ගානක් කරපු පින කානි සංසයක් මේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත් මාර්ගඵල ලබන්නත් මාර්ගඵල ලැබු කෙනාට රහත් වෙන්නත් රහත් වෙච්ච කෙනාට පිරිනිවන් පාන තෙක් සුවසේ වසන්නටත් මම එකම කාරණය දේශනා කරන්න කියලා. බුදුහාමුදුරුවෝ එකයි දේශනා කළේ. ඒ මොකක්ද? මේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම, නිරුද්ධ වීම, ඒකට කියන සමුදය, අත්ංගම, ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ පහ විතරයි මම දේශනා කරන්න කියලා. ඒක තමයි විවිධ ක්‍රමවලින් විවිධ පුද්ගලයන්ට විවිධ අවස්ථානුකූලව දේශනා කළේ. හොඳයි පින්නතුනේ, මේකට අපිට හිත පිහිටුවා ගන්න පුළුවන් නම් තමයි අපි සැබෑ සම දක්ෂයන් කියලා කියන්නේ. ඒ දක්ෂතාවයේ ඉහළට මැටි කරගන්න ඒ සඳහා සියලුම සුදුසුකම් ඇතුවයි පින්නතුනේ මේ ලෝකෙට අපි ඇවිල්ලා ඉන්නේ. නිකන් නෙවෙයි. අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙනවා මේක අවබෝධ කරගන්නමයි. හිතන්නේ අපි ඇමරිකාවේ වාසය කරලා රැකියාවක් කරලා වාහනයක් අරගෙන මිය යන්න කියලා. එහෙම කරන්නේ හුඟක් අය ඉන්නවා. ඒකට විතරක් නෙවෙයි. අපි මේ කාලෙක ලෝකයේ පහළල මේ හොඳම රටකට මේ අපේ කර්මානුරූපව අපි ආවේ මේ ධර්ම අවබෝධ කරගන්නමයි. ඒ නිසා ගත වෙන හැම මොහොතක්ම බිනතුණි මේ සඳහා යොදවන්න. මේක තමයි සැබෑ ලෙසම අපේ ඉතුරු කිරීම වෙන්නේ. මේක තමයි ඉතුරු කිරීමේ ගිනුම. මේක තමයි අපේ සැබෑ දැනුම. මේක තමයි අපේ සැබෑ ධනය. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න මේ හැම දිනාටම තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වෙලාව වැඩි ගියේ නැහැ. වෙලාව බැලුවා නම් තමයි වෙලාව හුඟක් ගිහිලා තියෙන්නේ. නැත්තම් වෙලාව ඉතර ගියේ නැහැ. එතකොට පින්නතුනේ මේ ඇත්තන් බොහොම උනන්දුවෙන් බණ ඇහුවා. ඉතින් අපට සතුටක් මේ ඇත්තන් මෙහෙම ඇහුම්කන් දීම පිළිබඳව මෙහෙම ඇහුම්කන් දෙනවා කියලා කියන්නේ පින්නතුනේ කියන්නේ මේ පින්නතුනේ වාසනාවයි මේ කියන්නේ. වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මේ හැම දිනෙකම වාසනාවන්ත අය. ඉතින් ඒ වාසනාවන්ත බව තව තවත් වැඩි දියුණු කරගන්න ඒ සඳහා තමයි අපට වාසනාවන්ත දෙමව්පිය ලැබුණේ, ශ්‍රද්ධාවන්ත දෙමව්පිය ලැබුණේ, හොඳ දහමක් ලැබුණේ, බණහන ලැබෙන්නේ මේ අපේ වාසනාව නිසාමයි වෙනතුනේ. ඒ නිසා ඒ වාසනාව තව තවත් දියුණු කරගන්න මේ ඇත්තන්ට ශක්තිය ධෛර්ය ලැබේවා. විශේෂයෙන් අද මේ පින්කම් සිදු කිරීමෙන් බලාපොරොත්තු වන ආකාරයට මීට වසර 6කට කලින් මිය ගිය දිලිනී ශ්‍රී රම්‍ය දියණිය මේ පින් අනුමෝදන් වේවා. මේ පිනෙන් සුවපත් විය හැකි වෙනත් ඥාතීන් වෙත්නම් ඒ සියලු ඥාති උද මේ පින් අනුමෝදන්ව ඒ සමගයේ සසර ජීවිත සුවපත් කරගනිත්වා කියන පැතුමෙන් අපි හැමදෙනාම මිය ගිය ඥාතින්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන් වේවා. පින් කැමැති දෙවියනුත් මේ පින් අනුමෝදන් ඔබ මේ ඇත්තන්ව බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. මේ පින්කමට සහභාගී වන විශේෂයෙන් මේ කුඩා දූ පුතුන් හැම දිනාටම හොඳින් ඉගෙන කියා ගන්නට දෙවියන්ගේ දැහැමේ රැකවරණේ ආශිර්වාදයක් සැලසේවා. මේ පිනතුන්ගේ පවුල්වල ඥාතීන්ටත් ඒ වගේම ලංකාවේ වාසය කරන ඥාති මිත්‍රාදීන් හැම දිනාටම මේ පින්කමේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ හැම දිනාම නිදුක්ව නිරෝගීව බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් නිවන පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සෙන්දියා. හොඳයි පිනතුනි, මේ හැමදෙනාම සතුටට පත්වන්න ඒ අජන්ත මහත්මා මහත්මිය දියණිය නිසා, ඒ පිනතුන්ගේ මේ පින්කම නිසා අපටත් හොඳ පින්කමකට සහභාගී වෙන්න ලැබුණා, අපේ ජීවිතේට වටිනා දෙයක් එකතු කරගන්න ලැබුණා කියලා හැමදෙනෙක්ම හිතේ සතුට ප්‍රසාදය ඇති කරගන්න. රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් හැමදෙනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පතිය සැලසේවා. ජීවත්වන කාලයෙහි සතුටෙන් සැනසීමෙන් ජීවත්වීමට හැම දිනාටම මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුංකා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නින්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා දුකින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.